සම්මයි අද අපි සුපුරුදු පරිදි කියන්නේ 2017 සැප්තැම්බර් මාසයේ 24 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 5 මාර්ක ආරම්භ වන ධර්ම සාකච්ඡාවටයි අද අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට ධර්මයේ පැහැදිලි කිරීම සඳහා සත්‍යතුමා අපහායක වෙනවා සත්‍යතුමනේ ඔබ සමාව සාමන සිසුත්වෙන්නේ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා එහෙමනම් මාසේ නිසා තම අපිට මේ සත්‍ය අවබෝධ කරගැනීමේ මාර්ගය හමුලා තියෙන්නේ. අද ධර්ම සාකච්ඡාවට මාතෘකා කරගෙන තියෙන්නේ වස්සම්බුත්ත සූත්‍රය. ඒ වස්ස හිමි කියන එක වස්සම්බුත්ත සූත්‍රය සංයුත්ත නිකායේ මහා වග්ගයේ සෝතාපට්ටි සංයුත්තයි. පස්සේ සතිය එක් තරම් ගුරු ගැඹුරට යන්නේ නැහැ. නමුත් බෝධිය හොඳේව ඉගෙන ගන්න තියෙනවා. මේ කාලයේ ඒ වස්සාන කාලයේ බොහෝ රටවල් වලට නමුත් සාසනාන රූප එක වස්සාන කාලයේ ජූලයි මාසේ ඉඳලා ඔක්තෝබර් මාසය දක්වා තියෙන පොයට එක කාර්ය බහුල කාලයක් නෙවෙයි ඒක නිසා දෙන්න කාලයක් වේවි. එතකොට මේකේ කතා කරන්නේ ඊගෙන සූත්‍රයට හොඳට හංගම් දුන්නහම අපට තේරුම් ගන්නට පුළුවන් මොකක්ද කෙරෙන්න ඕනේ කියන එක. හැමදාම සූත්‍රයක් කියන කලින් සිහිපත් කරන්න තියෙනවා මේවා මේ වචන වලට දාලා පාඩමක් හැටියට ඉගෙන ගන්නත් නෙවෙයි ඔය ඔතන ඉන්න ඔබට මේ මෙතන ඉන්න මේ අතට මේ මාර්ගයට අවතීර්ණ විය හැකි මේ මාර්ගයට අවතීර්ණ විය හැකි භවය පූර්ණ වශයෙන්ම සැලසුම් සහගත කරගත හැකි අවම වශයෙන් මේ භවය සැලසුම් සහගත කර ගන්නවා කියන එක භව තණ්හාවෙන් කෙරෙන දක් නෙවෙයි තේරුම් ගන්න ඒකං සම්යම් භගවා සාවත්තිනම් විහෙරති සතහගතයන් වහන්සේ භාගිතුන් වහන්සේ ඒ ශ්‍රාවස්ති නගරේ වැඩි ඉන්නවා ජේතවන කියනේ විශාල වනෝද්‍යානයේ අනාථපිණ්ඩිකස්ස ආරාමයේ ඒ අනාථපිණ්ඩික සිසුතුමා විසින් හදලා දුන්න ගොඩනඟලා දුන්න ඒ විහාරස්ථානය තේන කෝපන් සමීන ඒ කාලයේ අඤ්ඤතරෝ භික්ඛු එක්තරා භික්ෂුවක් කියන නමක් අහවලා කියලා කියන්නට දැනගත්ත සම්මහ කන්නේතර කියන වචන පාවිච්චි කරන විශේෂින් කියන දෙයක් නැත්නම් එක්තරා භික්ෂුවක් සාවත්තියන් වස්සංගුත්තු සාවත්ති නගරයේ මේ ඉවක් කාලේ ගත කරලා කපිලවස්තුන් අනුපස්සෝ හෝති කපිලවස්තු නගරයට ආවා. ඒකත් දෙතුන් සිය පල්ලෙහ ඊටත් දෙ පල්ලෙහ ඇඳලා උදාහටි කියත් කපිල වාස්තුට කේමති දේව කරණීයනේ මොනවා හරි වුණනා වැඩකට ආවා. අක්ෂෝසුංකෝ කපිල වස්ව සාක්ෂ්‍ය කපිල වස්වේ ඉන්න සාක්ෂ්‍යවරු එහෙ ඇහෙත් අහන්ත ලැබුණා අඤ්ඤතරෝ කිර භික්ඛු සාවත්තියං වස්සං මුත්තෝ කපිල වස්තුං අනුපස්සු එක්තරා භික්ෂුවක් සාවත්ති නගරයේ වස්සා ඒ වස්සා කාලයේ ජීවත් කතා රැසලා ඒ කියන්නේ කාලය ගත කරලා කපිල වස්තුවට ඇවිල්ලා ඉන්නවා කියලා. කපිල වස්තුව සත්‍ය යේන සෝ භික්ඛු තේන ප්‍රසංසං ඒ කට්ටිය මේ භික්ෂුන් වහන්සේ හොයාගෙන ගියා. ගිහිල්ලා භික්ෂුන් වහන්සේ හමු වෙලා නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. ඒක මන්ත නිසින්නෝකෝ කාපිලවස්සවා සාක්ෂාත් සම්භික්ඛුන් ඒකදෝෂ පැත්තකින් වාදි වෙච්ච ඒ ශාස්ත්‍රීයවරු කපිලවස්තු නගරයේ, ඒ කියන්නේ සිදුහත්ගේ පැරණි හෝම් ටවුන් එකේ නේද කොල් නේද? ඒ ඇත්තෝ මෙහෙම කිව්වා. දැන් භාග්‍යතුන් වහන්සේ මුළු විශ්වයටම හෝම් ටවුන් එක මුළු විශ්වයමයි දස්සන්තක්වල. කතිබන්තේ භගවා අරෝගෝ චේව බලවා සාත් එකත් හෙව්වා. බොහොම හොඳයි බලන්ත එක්තරම් හැබ භාග්‍යතුන් වහන්සේ නිරෝගීව හොඳ යහපත් ශරීර ශක්තියිතු වැඩසිටිනවාරි කියලා. එහෙනම් භික්ෂුන් වහන්සේ කියවා අරෝගෝ චාවසෝ භගවා බලවා සාත් භාග්‍යතුන් වහන්සේ නිරෝගී හොඳ ශරීර ශක්තියෙන් වැඩ ඉන්නවා. ඊළඟට හෙව්වා ඒත් කොච්චර ආදර බලන්ත එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන ඇත්තන්ට සචිතේ සචිපන භන්තේ සාරිපුත්ත මොග්ගල්ලාන ආරෝග්‍යෝ චේව බලවන්තෝ සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ නිරෝගීව යහපත් ශරීර ශක්තියෙන් වැඩ සිටිනවා. තුතේ ඇත්ත ඒ භික්ෂුන් වහන්සේ කිව්වා සාරිපුත්ත මොග්ගල්ලාන අස්සෝ ආසෝ ආරෝග්‍යා චේව බලවන්තෝ ඒ සාධුත්ත මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ නිරෝගී හොඳේ ශරීර ශක්තියෙන් වැඩ ඉන්නවා කිව්වා. ඊට පස්සේ ඇහුවා සච්චිපන බන්තේ භික්ෂු සංඝෝ භික්ෂු සංඝයා කොහොමද යත් නිරෝගීව යහපත් ශරීර ශක්තියෙන් ඉන්නවාද ඒකෝ කියෙත් හොඳට ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ හොඳ ප්‍රශ්නයක් අහනවා. මම හොඳ දේවල් ඉගෙන ගන්න හමුද? අයිතරම් දෙපා ගන්නවා කියලා. කවුරුත් දන්න වචන මේ ඔය උනාට අපි ඉගෙන ගන්න. beginner's mind එක හැමතිස්සෙම හොඳයි. අත්‍යිත පනබන්තේ කිංචි ඉනිනා අන්තර වශයෙන් මේ ඒ ජුලයි මාසේ පොය ඉඳලා ඊට පස්සේ ඔක්තෝබර් පොය දක්වා තියෙන වස්සාන කාලය තුළදී භගවතෝ සම්මුඛා සිතා සම්මුඛා පටිච්චහිතං බුදුහාමුදුරුවන්ගේ ඉදිරියෙන් බුදුහාමුදුරුවෝ සංජින් කියන ඇහුණද උන්වහන්සේගේම මොහින් කියන ඇහුණද යමක් හොඳ දෙයක් යමක් පිළිගත්තද මේ ජන්තර ජීවිත ලැබුණද පණවිඩයක් ඒතර කිව සම්මුඛා මේකන් ආභදතෝ සුතං බුදුහාමුදුරුවෝ ඉදිරියේදීම මට මේක අහන්න ලැබුණ උන්වහන්සේ ඉදිරියේදී මේ පණවිඩය මේ දේශනේ මට ගන්න ලැබුණා ඔන්න බුදුහාමුදුරන්ගේ දේශනේ දැන් එන්නේ අප්පකාතේ පිච්චවේ පිච්චු ඒ ආසවාණං කයනව අනාසවං චේතෝ විමුක්තින් පඤ්ඤා විමුක්තින් ditthේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පද්ධි විහරಂತಿ තොන් මේකයි බුදුහාමුදුරන්ගේ පිච්චු වැඩුණේ බොහෝම ටික දෙනා ඉන්නේ සම්පූර්ණ මේ ශරීරයේ සහිතව සිටීමේදීම චේතෝ විමුක්ති සහ පඤ්ඤා විමුක්ති දෙකම තැමිනලා ආශ්‍රව කියන ඒවා නතර වෙලා ආශ්‍රව දැකලා දැනගෙන ඒවා නතර කරගෙන මේ ශරීරයේ සහිතව ඉන්නකොටම අභිඤ්ඤා සත්‍යකත්ව සයන් අභිඤ්ඤා සත්‍යකත්ව තමන්ම තමන්ගේම ඥානයෙන් දැන් මේක අපිට කරන්න පුළුවන් දෙයක් අපි මේ අවදි කරන් හදන මේක තමයි මේ සත්‍යයෙන් දුක දැනගෙන තමන්ම අභිඤ්ඤාවෙන් තමන්ගේම නුවණින් අවදි වස්තු නුවණින් සත්‍යකත්ව කවුරුත් කිව්වත් නෙවේ තමන්ම ස්පනා පිටම අධ්‍යක්ීමෙන්න දිව දාලා මේ සතුරා ශක්ති අවබෝධ කරගෙන සම්මම්ම දැනගෙන ඉන්න ඒ දැනගෙන විමුක්තියටපත් වෙච්ච චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දෙකටමපත් වෙච්ච ඇත්ත බොහෝම අඩි ටික අතකෝ ඒතේ බහුතරා වූ විකුයේ පංචන්නම් හෝරම්භාග්‍යනම් සංයෝජනනම් පරික්ෂා කියනකොටම දැන් දන්න මෙතන බහොත්සුත හැම දිනම ඕපපාතික සත්‍යපදිබ්බායිනෝ අනාවච්ච ධම්මා සස්මා ලෝක. ඊටි අර අපෙන් අපි ඔන්න සිංහල රටේ භාෂාවෙන් කියුවොත් එහෙම සහසම්බහන් සීලා වෙන ඇත්තු අදී අනාගාමි වෙන ඇත්තු වැඩි. ඒ කියන්නේ පෝරම් භාග්‍ය සංයෝජන පහ අයින් කරලා දාලා ඒක ගෙවිලා ගිහිල්ලා ඒවගේ උලන් බහලා ගිහිල්ලා ඒවා ගියවලා ගිහිල්ලා ඒවා වාස්සලා ගිහිල්ලා අපි දන්නවනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාස කාමරාගී ව්‍යාපාරි කියලා දාන ඔය ඒවා ආයේ ඉන්නේ නැහැ එතකොට අනිත්‍යත්වනම් ඒ අනිත් ඉදිරියේ උද්දම්බා කියලා නතර කළා නම් සමහර ඇතු ඉන්නවා අච්චර අවබෝධාත්මක මනසන්ද අල්පෝකී සත්‍යෙ ගැඹුරුම දෙයක් ඉගෙන ගත්තේ. නමුත් මේ ඊට වඩා පහළ තියෙන පල්ලා ලෝකයට ඇද ගන්න මේ මිනිස්්‍ය පෘථුවියට මිනිස් ශරීරවලට මිනිස් තාමාසාවන්ට මිනිස් දේශයන්ට ඇදලා ගන්න දිව්‍ය දේශයන් දිව්‍ය සාමයන් හරිකමනේ වට ඇදින් ඇදුම් කම අධ්‍යාන්තර කෙලෙසයන් අප තුල නැති බවට පත් වෙනු තමයි අනාගාමී කියන්නේ. ඒතොර කියනවා මේ ටික නැති කරලා මේ බැඳීම් ටික තියෙන සංයෝජන කියන්නේ මිශ්‍ර වෙලා. දැන් මේ කාම ලෝකයක් එක්ක මිශ්‍ර වෙලා. කුකු ගහන්නේ. ඒක පොඩ්ඩට අහංකාර දෙන්න. ඔය හැම එකක්ම අතර වෙන්න ඕන. සම්මදයන් එතකොට මේ මනුෂ්‍ය ලෝකෙත මේ ශරීරවලත මේ ආශාවලත ඇදුම් කරන ශක්තිය අපේ මනසේ තියෙන එක අපිට පුළුවන් අයින් කරගන්න. එහෙම අයින් කරපු ඇත්තන්ට කියන අනාගාමී කියලා. එතකොට මේ ඇත්ත මේ මනුෂ්‍ය ලෝකවල මනුෂ්‍ය ශරීරවලත මේ ලකුගඩුවට පෙනහවට ආයිපුවන් කියලා අතුරුදහන් වෙලා යන ඇත්ත ඉන්නවා. ඒ අය වැඩි ඉස්සර මහරහතන් වහන්සේලා වෙන ඇත්තට සම්සම්බන්ධනෙක. පූර්ණ සත්‍ය අවබෝධය කරගන්න ඇත්තන්ට වඩා වැඩි අර පහ නතර කරගන්න. අතරන්තිකෝ ආසෝ භගවතු සම්මුඛාසුත සම්මුඛාපටිග්ගහිත මන් තවද අපිට තව දෙයක් අහන්න ලැබුණ බුදුරජාණන් වහන්සේ හමුවේදීම අපි ඒක උන්වහන්සේ කියන්නේ පිළිගත්තා. උන්වහන්සේ දෙන්නේ කියන්නේ අපකාතේ බීකු යේ සංචන්නං ඕරාපම් ඕරම් භාග්‍යානං සංයෝජනානං පරිත්‍යා උපපාතිකා සත්තපරිණිපානෝ අනාවස්ස ධම්මා තස්ලා ලෝක. කෙනෙක් හෙළබසින් කියනවා නම් අනාගාමී වෙන ඇත්තු අඩුයි. අතකෝ ඒතේව බහුතරා භික්ඛුතරා භික්ඛුතරා අද මාර බලවේග තියෙන ඉලෙක්ට්‍රොනික වලට ආයුබෝවන් කියන්න පොඩ්ඩකට. මාරයාට ඇඟිලි ගහන්න දෙන්න එපා ඔය ආත්ම භාවයට. මේ පැය භාගයේ තුලට. බලන්න මයික් මොකද කියලා අපිට තේරුණානේ සම්බන්ධ වෙන කලින් මිච්චකත් බලන්න. හැමෝම මයික් මොකද කරගන්න. දැන් අර අනාගාමී වෙනවා කියපු ඇත්තන්ට මේ මනුෂ්‍යන්ට වඩා මම ඉතින් කියවයි කියන වචන තියෙනවාද? අතකෝ ඒතේ බහුතරා භික්ඛු යේ තින්නම් සංයෝජනානම් පරිච්ඡය. අර සංයෝජ තව බැඳීම් තුනක් තියෙන බොහොම ලාභාල පුරෝසු මත් වෙනින් දැන් ඔය බොහෝ අය ළඟ තියෙන අර අපි කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. තාම මනසේව සෙල්ලම් කරනවා. තාම ඒවා මනසේ පිනුම් ගන්න බොක්සින් දානවා ජිම්නාස්ටික් වෙන්නනවා ඒවා. ඒවට තමයි තාම ඇතුම් කන්නේ. අන්න ඒ තුනක් නැතර කරලා දානවා. තව ඊට වඩා වැඩි දෙයක් සිද්ධ වෙනවා. අර අනාගාමී කියලාම නැහැ. අනාගාමී කියනකොට ඒ වචන දැන් සර බාල වෙලා තියෙන්නේ ආහල අහලම. එහෙනම් මේ මනුෂ්‍ය ශරීරයේද මනුෂ්‍ය ලෝකයේද ඇදුම් කන්නේ නැහැ මේ මනස්කාරය. සමහර මනස් තියෙනවා සම්පූර්ණයෙන් එහෙම වෙලා නැහැ. ඒ වුණාට අපි ඉගෙනගෙන තියෙන සක්කායදිට්ඨි විචිකිත්සා සීලපත පරාමාස කියලා බෞද්ධ ශ්‍රී ලංකා බෞද්ධ කවුරුත් දන්නවා ඒවා. හරියට හරි වැරදිටවත් දන්නවා. පස්සේකින් විස්තර කරන්නේ නැහැ කල්යාණ මිත්‍රයන්. රාග දෝෂ මෝහානම් තනුත්තා. තනුක වෙලා තියෙනවා මේ ඇල්මයි ගැටීමයි මුලා මෝඩ තමයි කියන්නේ. අවිද්‍යාව තනුක වෙලා කියන්නේ ඒක සරතෙන්නේ නැහැ ඒවා. ඒවා ඉතර මේ කොහොම පාපුල් ග්ලූ නෙවෙයි ගොරිලා ග්ලූ වගේ ඒ වගේ ඒවා මැග්නටික් ග්ලූ වගේ ඇලිලා නැහැ. ඒක නිකන් පුංචි නිකන් මේ අර පුංචි ළමයි තියෙන ග්ලූ එකක් වගේ අවශ්‍ය ලකුණක් දාලවන්න පුළුවන් ඔසි. ඒ වගේ දේවා. ඒවා අදිරිය ගිහිල්ලා. ඒ ඇත්තන්ට ශ්‍රී ලංකාවේ භාෂාවෙන් කියන සකදාගාමීස් කියලා පාලින් කියන මොකද ලංකාවේ කියන සත්‍යදාගාමී කියලා. සතිදේවි මන් ලෝකං ආගන්තා දුක්ඛං සංසං හරිතති. මනුෂ්‍ය ශරීරයක් ලබන්නේ ආයි එම සැරියක්. ඉතින් අර අර්ථික සාමක වෙලා තියෙන හින්දා රයිඩුත් වෙලා තියෙන හින්දා රාග දෝෂ දවතන්න නැති නිසා ආයි මනුෂ්‍ය භූතේක්ම වෙන්න ඉඩ තියෙනවා. එක සැරියක්. එහෙමයි වැඩි අර අනාගාමීයන්ට වඩා. ඒතරක් නෙවෙයි ඒ විශ්ව කියන අර සාක්ෂිවරුන්ද කියන සත්‍ය වාස්තුවේදී අපරම්පිකෝ මේ ආශෝ භගවතු සම්මුඛා සුතං සම්මුඛා පටිච්චයිත ඒතරක් නේ අපිට තව දෙයක් ගන්න ලැබුණා භාග්‍යතුන් වහන්සේ කියලා අප්පකාසේ භික්ඛුවේ තින්න සංයෝජනානම් පරිච්ඡය මේ භික්ඛුවරුන් නැත්නම් සත්‍යාබෝධයේ මාර්ගයට පිළිපන්න ඇත්ත අදුයි අර රාග දෝෂ මෝහ සංක වෙලා ඒවායි දුස්තල සැර බාල වෙලා අර සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියලා බොහොම අමාරුම තුරක් ඉන්නේ නැති කරලා දාන්න. ඒ ටික නැති කරලා දාපු ඇත්තු වැඩි අර සකදාගාමියටන්ට වඩා මේ අතකෝ ඒකේ බහුතරාතිසුයේ තින්න සංයෝජන පරිච්ඡය සෝතාපන්න අවනිපාත ධම්මං ඒක සම්බෝධි පරාය. අරදින්නත් එක සැතඳුහාම සකදාගාමියතු අදු ඊට වඩා වැඩි සෝතාපන්න වෙනවා. ඉතින් සෝතාපන්න වෙනවා කියන තේරුම් ගන්න තියෙනවා. ආයකට ප්‍රොක්‍රස්ටිනේෂන් එකක් අවශ්‍ය නැහැ. අපට කරන්න පුළුවන් පංචස්කන්ධයක් කියන එක තමයි ඒක එකතුව තමයි භූත භාවය කියන්නේ. ඒකයි අයිතිවාසිකම් කීම තමයි උපාද පංච උපාදානස්කන්ධය. ඒක මේ සංඥාව මගේ මේ මතකයේ මගේ මේ මගුලිය තමයි ඇති වෙන්නේ අදින් සය අදහස මගේ මට මේ තියෙන ශාරීරික තිස්නාල් පද්ධතියට දැනෙමින් දෙන අයිතිවාසිකම් කියනවා. ඒක ප්‍රශ්නේ නේද අම්මා තාත්තා දෙන්නේ නිර්මාණය කරන දැන් කෑම වලින් ලොකු වෙච්ච ශරීරයටත් මම අයිතිවාසිකම් කියනවා. අන්න ඒ අයිතිවාසිකම් කීම අත්හැර දැන්. ඒක පැදිච්ච ගමන්ම වෙන්නේ මොකක්ද? ඒකත් ඒ සත්‍යාභූතී මාර්ගයේ පිළිසඳ. ඒකත් මේක දකින්න පුළුවන් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. හේතුන් පටිච්ච සම්භූතං කියන්නේ මේ ධම්ම හේතු ප්‍රබවා කියන කෙනෙක් හේතු වලින් මැනිෆෙස්ට් කළා මත් වෙලා ආපු හැම දෙයක්ම දැනගන්න පුළුවන්. ඒකට ඒකේ අපි කියන පටිච්ච සමුප්පන්නතාවය කියලා ඒක දැනගන්න. සතතා, අවිසතතා, අනන්‍යතා, ඉදප්පච්චයතා යපසෝන කතා කරනවා. මේ தත්ත්වේ දකින්න අවිනිපාත ධම්ම. ඒ ඇත්ත ආපහු පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මනුෂ්‍ය ගුරුත භාවයෙන් නම් පල්ලෙහාට වැටෙන්නේම නැහැ. ආ යන්න හේතු අන්න මොකද මේක දැනගත්තා. අපි ඉගෙනගෙන තියෙන මේ ධර්ම සාකච්ඡා වැතුළදීවා. සම්බෝධි පරායන එකක්තිය වන්දේ දැන් යන්නේ හැමතිස්සේම සම්බෝධි පැත්තට යන්නේ සම්බුද්ධ නෙවේ සම්බෝධි සත්‍යයේ එක අවබෝධාත්මක පැත්තට යන්නේ එහෙමයි වැඩි කියලා අර සකදාගාමියත් හෙළබසින් කියනවා නම් සිංහල බසින් කියනවා නම් අන සක මහරහත් වෙන අය අදී ඒවත් වස්සාන කාලයේ තුළදී අනාගාමි වෙන ඇත්ත වැඩි ඊට පස්සේ ආයෙත් ඒකත් ආතහන් ලැබුණ උදාහරණේ අනාගාමි වෙන ඇත්ත වැඩි ඊට වඩා වැඩි සකදාගාමිය ඒ සකදාගාමිය නැත්තේ සුවාන් වෙන ඇත්ත කියන සාකච්ඡා කළ සුවාන් වෙන ඇත්ත වැඩි සකදාගාමිය ඇත්ත අපි තුමේ වස්සාන කාලයේ ඒවයි තියෙන්නේ කායද බහුල වෙන්නත් වස්සෙමේ කරන පින්කම ඇත්තල ඒව සංස්කෘතයේ දේවල් ඒව හොඳයි කියෙන්න ඕන පින් ඕන නිසා නමුත් වස්සාන කාලය ඇතුළ අධිෂ්ඨාන පූර්වක වෙන්න ඕන උන්වේ අවසාන තත්ත්වේ විභවයේ සලසුම් සාගත වෙන්න හක්සම් සෝතාපන්න සෝතාපන්න කියන වචනේ කරගන්න එපා මේ මාර්ගයේ අවතීර්ණ ඒ වචනේ දැන්නම මේකේ ටයිටල් එකක් වාදපත් මේ මාර්ගයේ අවතීර්ණ ධර්ම මාර්ගයේ තථාගතයන් වහන්සේ කියපු අවිනිපාත ධම්ම සල්ලහට වැටින්නේ ආයේ සම්බෝධි පරාණ වන්දේ සත්‍යාබෝධේ මාර්ගයට පිටෙන්ද පටන් ගන්න තියි සම්මා සම්බුදු සරණ ඒක තමයි වස්සංගත සුත්ත කල්යාණ මිත්‍රෝ දන්නෝ එනිසා කවුරුත් මේ ධර්ම මාර්ගික අනුරූප දේවල් සාකච්ඡා කරමු අපත් කැමති ඉගෙන ගන්න ධර්මයේ සතර පිළ දෙන්න බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. තමයි සත්‍යෙමනේ සමානපින් අද මම දැන අපි මේ අවසාන භාගයේ තමයි මේ වසර අවසාන කාලේ මේ ඉතම අදාළ සුත්‍රයක් තමයි අපි අද පොරගෙන කියන්නේ. මේක සත්‍යෙමම විස්තර කරන කොට කිසිම මේ දන්න දෙයක් වගේ නේද මේ කියන්නේ කියලා. නමුත් මේක බොහෝ කරුණු මත කරගන්න පුළුවන් කමකට සිතලා දින්න. ඉතින් මම කැමති කල්‍යාණ මිත්‍රවන්ට යොමු වෙන්න. අද සාකච්ඡාව තුළින් යම් කිසි ආකාරයක පදනම නැත්නම් අපේ ජීවිතයට කොහොමද මේ සූත්‍රය ආශ්‍රිතව කියන ලද කර්ම ඉටු කරගන්නේ යන වශයෙන් ඒ වගේම මට සත්‍යසමා මේ විස්තරය ගන්නකොට කියන අවසාන කොටස කියනකොට අපි පසුගිය කාලයේ යම් කිසි විදිහකින් සාකච්ඡා කරා මේ ආහන භාගයේ සංඥා, සිටි භාගයේ සංඥා, ඒ වගේම විශේෂ භාගයේ සංඥා, නිබ්බේද භාගයේ සංඥා කියන කොටස් සහිත ගොඩක් සුසු දේශනාවකට නැත්නම් සාකච්ඡාවකට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා. ඒකත් මේකට ගැළපෙනවා අවස්ථාන අවස්ථාවන් කුලව ඒ කරුණුත් අපිට ඉදපත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. එහෙමනම් කල්‍යාණ මිත්‍රිය මම විශේෂයෙන්ම අද මේ සාකච්ඡා කරපු නැත්නම් සත්‍යතුමා මතකද මේ සූත්‍රයෙන් කොටක් මතු කරලා අපි සාකච්ඡාවට එළඹෙමු. මම ගෞරවයෙන් විවෘතකම කාටත් සාකච්ඡාවට එකතු වෙන්න පෙරවන් සරණයි. මම කියන මාත්‍යක් කියවෙන්න වෙන මාත්‍ය සමහරවිට මම ප්‍රශ්න අහන්නම් ගන්න මාත්‍ය නේද අහන්න සරෝත් මාත්‍ය අහන්නේ මේ මේ සත්‍යසම අපිට කිය මතක ගන්නවට මතක් කරා මේ අර මේ අපි අර මුල පටන් ගන්න ඉතින් හොඳයි කියලා වගේ මොකුත් දන්නේ මේ මනසකින් ඒ කියන්නේ හිස් මනසකින් ඒ කියන්නේ වඩා හොඳටම ඉතින් මම හිස් මනසකින් වගේ දැනගන්න කැමතියි මේ අර අවසාන පරිච්ඡේදයේ කිව්වක් විදිහට මේ ඒ ත්‍රිවිධ සංයෝජනයන් ෂෙයා කිරීමෙන් ඒ සම්බෝධිය පිළිපොඩ ඇති සෝවන් වූව පිස්ස බොහෝ කියපු කොටසේ ඉඳන් මොකද්ද මේ ත්‍රිවිධ සංයෝජනයන් මොනවද ෂෙයා වෙන ත්‍රිවිධ සංයෝජනයන් කියන කොටස පොඩ්ඩක් සාකච්ඡා කරනවා කියන මාතෘකාවට ටිකක් මොනවද මේ සෝතපන් වීමත් සමග වෙන ඒ හොඳයි. වෙන මාත්‍යාවක් වන්නව පොරක් තමයි නේද? ඒක වත් ගන්න. තෙරුවන් සරණයි. ඔව් මෙතන මේ ස්තෝත්‍රයේ තියෙන ප්‍රධාන කරුණු දෙකක් තමයි මමත් කියවේ. සංයෝජන කියන එකයි, ඒ වගේම ආශ්‍රව කියන එකයි. මුලින්ම කියලා තියෙන ආශ්‍රව නැති කරලා රහත් වෙච්ච එක. ඊට පස්සේ මේ සංයෝජන සෝරම් භාගයේ සංයෝජන කියලා පහක් ගැන කතා කරනවා. ඊට පස්සේ ත්‍රිවිධ සංයෝජන කියලා ඒ සෝරම් භාගයේ සංයෝජන පහෙන් තුනක් ගැන වෙනම කතා කරනවා. එතකොට මේ අපි දැන් අන්තිමට ආශ්‍රය කියන එක නම් ගොඩක් දෙන දරනවා කියන එක කතා කරයි. ආශ්‍රය කියන එක මට ඒක මගේ දැනුමෙන් නම් හිතන්නේ මම හිතන්නේ ලෝභ හරි දේශ හරි එල්බගෙන සිටින ශක්තියක් තියෙනවා නම් ඒකට තමයි මම ආශ්‍රය කියලා කියන්නේ කියලා. ඒ විතරයි මම ආශ්‍රය කියලා හිතන්නේ. ඉතින් මෙතන ඕරම් භාගිය සංයෝජන පහක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද කියලා. එතකොට මේ පහ තමයි කටපාඩම් තමයි අනාගත වෙන්නේ කියලා තියෙනවා. අන්තිමට කියලා තියෙනවා මේ සංයෝජන තුනක්. මේ සංයෝජන තුනක් කියන්නේ මේ පහෙන් තුනක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. තොර මේ ගැන කියනකොට මේ ගැන තේරුම් ගන්න ඕන මොකක්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ, මොකක්ද විචිකිච්ඡාව කියන්නේ, සීලබ්බත පරාමාස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒතොර මම මෙතෙන්දී මම මේ කියවපතනකදී මම දැක්කා එක තැනකදී තියෙන ආනාපාන සති සමාධි වික්කවේ භාවිතෝ පරිවෘතෝ සංයෝජන පහනාය සංගතති කියලා දෙකටම තියෙනවා. ඒ කියන්නේ මේ ආනාපාන සති සමාධියෙන් භාවිතාව බහුලිකතාව වෙනකොට මේ සංයෝජන සම්පූර්ණයෙන් නැති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනාවක තිබෙනවා. මම දැක්කම බලපු පැහැදිලි. ඉතින් මේ සංයෝජන ගැන කියන කොටත් දැන් අපි සංයෝජන ගැන මොකක්ද කියන එකද මම ඒක දැක්ක දැනට මම දැනගත්තේ. දැන් ඇසට රූපයක් ඇති වෙන්නේ එක සංයෝජන නෙවෙයි කියලා තිබුණා. ඒ වගේම රූපය ඇසට සංයෝජන නොවෙයි කියලා තිබුණා. ඇස රූපයන් සංයෝජන වෙන්නේ නැහැ, රූපය ඇසට සංයෝජන වෙන්නේ නැහැ කියලා. මේ දෙක නිසා ඇති වෙන චන්දරාගයක් උපදී නම් ඒ සංයෝජනයයි කියලා එකට තිබුණා. කියලා කියන්නේ මේ සංයෝජන කියන්නේ එතකොට මේ ඡන්ද රාගයෙන් උපදින ඒක තමයි සංයෝජන කියලා කියන්නේ. මේ සංයෝජක තුනක් ගැන කියනවා. පදන් දී සෝවාන් කරාගේ නැති වෙන තුනක් කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. සක්කාය දිට්ඨි කියන එක මම තේරුම් ගත්තේ දැන් අපේ තියෙනවා හැසිරීම දැන් කියන්නේ මගේ තියෙනවා මම ගැන එක හැඟීමක් මගේ වැඩ කටයුතු මගේ ක්‍රියාවන් මගේ වචන මගේ සිතුවිලි ඒක දිට්ඨිය කියන්නේ වැරදි අදහසකින් තමයි මම හැමතිස්සේම මගේ ජීවිතේ කතා කරන්නේ වැඩ කරන්නේ ඒක. ඒක නැති වෙන කල මේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ කියන එකයි මට තේරෙන්නේ. උදාහරණයක් ඇත්තොත් දැන් මම මේ කතා කරන එකත් මේ කතා කරන එකත් මම බලනවා මට පුළුවන් තරම් හොඳින් කතා කරන්න. මම පුළුවන් තරම් මේක මම කතා කරන දේ අනිත් අය වර්ණනා කරයිද නැත්නම් මොකක් හරි ගැන අනිත් අය කියයිද කියලා එහෙම ගතියක් මගේ සිතේ තියෙනවා. එහෙම සිතේ තියෙන ඒකම තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙම නැතුව මගේ කතාවක්වත් මගේ වචනයක් එහෙම ප්‍රතික්‍රියාවක් ඒ හැම එකේකම මේ සක්කාය දිට්ඨිය කියන ඒ වැරදි දෘෂ්ටිය අන්තර්ගත වෙලා තියෙනවා. ඒක මට පේන්නේ නැහැ. මට පේන්නේ නැති නිසා මට මේක සුද්ධ කරගන්න අමාරුයි. මේක සුද්ධ කරගන්න නම් තමයි අර බුදුහාමුදුරුවෝ මුලින්ම සංයෝජන පහ නාය කියලා කිව්වේ ආනාපාන සති භාවනාවේදී. මේක දැකලා මේක සුද්ධ කරගෙන බාහුව කරගෙන මේක සුද්ධ කරගෙන ඕනේ එකම කෙනෙක් තමයි සක්කාය දිට්ඨිය. ඒකට විචිකිච්ඡා කියන එක පොඩ්ඩක් දෙන්න දන්නවා. ඒක මේ හැම ක්‍රියාවකම හැම ක්‍රියාවකම මට විශ්වාසයක් නැහැ. මම මේ කතා කරන්නේ කියන මට විශ්වාසයක් නැහැ. අනිත් පැයට මේක තේරෙනවද නැද්ද කියලා. ඒකට මම අනිත් පැය මේක පිළිගන්නේ නැත්නම් මට මේ වසරයිද මේ විදිහට පිළිගන්නේ නැහැ. ඒ දෙකකින් තමයි මගේ මේ කතාවට සංවිධානය වෙලා තියෙන්නේ. ඒක මගේ කතාවේ අභ්‍යන්තරයේ සිටේ සංවිධානයක් ඇතුළේ තියෙනවා. ඒක තමයි විචිකිච්ඡා කියලා මම හිතන්නේ. දැන් සීලපද පාරමාස කියන්නේ මම මේකට වචන හසුරුවනවා. මම මොකක් හරි පාළි වචනයක් හරි මොකක් හරි එකක් අරගෙන මම හිතනවා මේක කිව්වොත් හරි කියලා. ඒක සීලපද පාරමාසය. ඉතින් මේ හැම ක්‍රියාවකදීම මේ කොටස් තුන මේ සංයෝජන තුන මේක උපාදාන තුනක් ඒ චන්දරා කියන්නේ මගේ මේ සිතේ ඇති වෙන තියෙන මේක ඇලීමක් නිසා මේ සංයෝජන තුන තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් මම දැන් බලපත් කරන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරාමාස කියන එක මම එහෙමයි දකින්නේ මගේ ජීවිතය තුළින්. මම දැන් ඔබට වඩා හොඳට කතා කරන්න කියන්න පුළුවන් නේ ගොඩක් ඉන්නවා. ඒක ඉතින් ඒකේ අදහස් මම දැන් කනත් කරන තිත්තරුවක් තමයි. දැන් අපි විවිධ ආකාරයෙන් මේ දැන් තේරුම් ගන්න උත්සාහ කරනවා. සමන්ත තේරුම් ආකාරයෙන් ඒ විදිහට අපි අපි අපේ අදහස් ප්‍රකාශ කරනවා. දැනවත් ප්‍රකාශ කරේ මත මේ තුන් සංයෝජන ධර්ම සත්‍ය චිත්‍ර මහත්මිය මම හිතන්නේ ડોක්ටර් ආශිමුති මහත්මිය මේ අපි ජීවිත මාධ්‍යයෙන් ගාහගෙන ඉන්න අපි දැන් තවත් ඒක අපි හැමෝටම යන්න තෝන්නේ ගොඩාක් තීම තව ගන්න නිසා අපි මේ අනිත් කොටස් වලට අපි යමු කවම් නැති ડોක්ටර්. ඒ සංවේදන කුණ ගැන අපි බොහෝ විට කතා කරලා තියෙනවා. නමුත් අර සාකච්ඡාවේ ඉදිරි කොටස දෙන්නයි මම කොතන ඉස්මතු කරගෙන හිටියේ. දැන් මේ සක්කාය දිට්ඨිය කියන දැනුම් අපි මේ හිතුවොත් එම මොකද මම මේ අපි කොච්චරක් පොතපත විදිහට අහලා කතා කරලා තුණත් මේ මගේ හිතුවත් එක්ක මම කතා කරන අවස්ථාවලදී ඉවදත් ඒ වගේ කතා කරලා මේ ඇත්තම මේ අපි දැන් දන්නවානේ මේ සක්කාය දිට්ඨිය කියලා කිව්වම පස්සේ අපි දැන් මොකක් අපි කතා කරලා තියෙනවනේ ඔය ගැන අර කුසී ආකාරයකින් සත්‍යදිට්ඨිය ඇති වෙනවා කියන කාරණා වෙනවා අපි කතා කරලා තියෙනවා ප්‍රථම විද්‍යා මාර්ගපර නිහිත තියෙන විදිහ නේද ඒ කොච්චර කිව්වත් ජාත මහත්තයා මේ දෙයක් තියෙනවනේ මේ රූපයේ ආත්මයකට ගන්නවා රූපේ විදිහට අදවසෙ නේද අශ්‍රතවත්තජිනා රූපේ ආත්ම වශයෙන් ගන්නවා විපරිණ සංඥාවෙන් දකිනවා ආත්මේ රූපවත් කියලා හිතනවා රූප ආත්මහිලා කියලා හිතනවා ආත්මේ රූපහිලා කියලා හිතනවා ඔය ආකාරයෙන්නේ හතර ගන්න රූපේ සම්බන්ධයෙන් වේදනාව සම්බන්ධයෙන් උත් ඔය ආකාරයට හතර කරගෙන විශ්සක් වෙනවනේ අපි මම ඒ වගේ කතා ගන්න යනවාට වඩා දැන් හදන්නේ මේ එහෙම කියලා තියෙනවා එතකොට අපි ගැඹුරින් හිතනකොට හිතනවා මේ රූපේ කියලා කියන්නේ මේ ඉස්සරහා තියෙන මගේ ඉස්සරහා තියෙන මේ පුටුව රූපේ මම මේ රූපේ මේ පුටුවත් මම කියලා මම පුටුව වෙමි ඈ පුටුව තුල මම වෙමි මා තුල පුටුව වෙමි ඈ ඕකනේ රූපේ තුල කියේ කියන කියන්නේ ඉතින් ඔහොම වුණාට දැන් අපි යම් කිසි කෙනෙක් සාමයි මගේ යාළුවා මේ කිව්ව වචන මම කියන්නේ නැහැ මොකද ඒ වන්නත් එක්ක කතා ගන්න තෝ නිසා ඒකද ඒ කියන්නේ ඒ කොච්චර එහෙම කියන්න පුළුවන් කතාවට බහතාවුත් කතා කරගෙන පුළුවන් ධර්මානුකූලව නමුත් දැන් යම් කිසි කෙනෙකුට කිව්වොත් එහෙම කවුද ඔයා කියලා ඒ මූලික වශයෙන් කෙනෙකු ගන්නේ මේ මම මේ ඉන්නේ මම යංගපත අතපය කකුල් අතු මේ ඉන්නේ මේ තමයි මම හැමදේම මේ මම වෙනුවෙන් තමයි කරන්නේ කියනකොට එතකොට මේ මා වශයෙන් දකින්නේ කියන එක ඇත්තටම කෙනෙකු ඒක මූලික වශයෙන් අවබෝධ කරගත්තුවන්නේ මම කියලා හැබැයිම සාමාන්‍ය කෙනෙක් ගන්න දෙයද කියන කාරණාව මම මේ මම හිතන්නේ ප්‍රශ්න අදිටත් ඉදපත් කරලා කියලා දැනගන්න තමයි. ඒක ඔබතුමාට පුළුවන් එකට ආලෝකයක් ලබා දෙයිලා සාකච්ඡාවක් කරන්න හිතුවා සම්බන්ධ කරගෙන මේ ධර්මානුකූල අරුධික වචන වලින් ඔක්කොම කියලා අපිට ධර්මානුකූලවම ඒක පැහැදිලි කරන්න පුළුවන් වුණාට හැබැයි ලෝකෙට සම්බන්ධ කරගන්නකොට අපේම අපේම ජීවිතවලට ඇත්තටම මොකක්ද මේ මම කියලා නම් ඉන්නේ ඉස්සරදින පුතුව මම කියලා අරගෙන නැහැනේ මම. මේ හැබැයි මේ මට මොකක්ද ඇහිල්ලත් මේ පුතුව මම කියලා වුණොත් මහා ලොකු බරක් දැනෙනවා. පුතුව නම් මොනවා වුණත් ඉච්චර ගැටලුවක් නැහැ. අපගෙන ඒ වගේ පොඩි පොඩි පොඩි දත්තක සුප්තක් යොමු වෙන තාට. වචනේ පැහැදිලි කරගන්න තමයි ලබස්සුමත් මට ඇත්තනෝ මේ මත කරගන්න දෙයක් තියෙනවා. මොකද රූපේ මම කියන එක නේ සාමාන්‍යයෙන් අපි කටිදෙනවා දැන් තමන්ගේ කය කියනවා යම් කිසි රූපයක් ඒක මම කියලා ගන්න එක යාපක් හිතා ගන්න පුළුවන් දෙයක්. නමුත් අපි රූපය දැන් අපි යමක් දැකලා එය මමයේ මගේ ආත්මය කියලා ගන්නකොට ඒකෝ මේ දකින රූපයක් මම කියලා ගන්න අදහසක් තමයි දෙයක් කියවෙනවා. එතනයි අපේද මම හිතනවා පැහැදිලි කර දෙයක් තනක් කියලා කි කොයි විදිහටද එහෙම තිබෙනව නම් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඒක අපි වැරදි විදිහට තේරුම් ගැනීමක්ද කියලා මම හිතනවා. අපිට සතුව හෝ සතියුමයි පිළිබඳව දැන් ශාලෝකයක් අපිට ලබා දෙයි කියලා. ඔව් කලන මිත්‍රයේ දගත මහත්මයා අසු කරපු ප්‍රශ්නේ කියන්නේ විශේෂයෙන්ම මේ මම මගේ ආත්මය කියන එක මහාත්ම සංඥාව තමයි මෙතනදී මූලික වශයෙන්ම මේ සකය දිට්ඨිය කියන දෘෂ්ටි සංයෝජනයක් තමයි එතන කතා කරන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. සංහා සංයෝජනයටත් වඩා එතන දෘෂ්ටිය තමයි ප්‍රකට වෙලා පෙන්වන්නේ කියලා. කියන්නේ සකය දිට්ඨිය කියන එක ආත්ම දෘෂ්ටිය කියන එකත් එතන දෘෂ්ටියක් කියනවා. ඊළඟට සීලබ්බත පරාමාර්ථය කියන එකත් සීව දෘෂ්ටිය. ඒ වගේම ඒක පොතේ කියලා කියන්නේ යම් කෙනෙක් දෘෂ්ටියකින් ගත දෙයක් කියන එක අපිට පැහැදිලිවමක් කියනවා. ඒ කියන්නේ යම් කෙනෙක් සමාජයේ විමුක්තිය නැත්තම් මේ සමාජයේ විමුක්තිය කරා යාම සඳහා තෝරාගත්ත පිළිවෙතක්. හැබැයි ඒක නිර්වාණ ගාමිනී නොවන නිසා ඒක සීලබ්බත පරාමාර්ථයකට ඒ සීලබ්බත යම් කිසි දෘෂ්ටියකින්ම ගත දෙයක් කියනවා. ඒ සමාජකරණ යම් කිසි පිළිවෙතක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියනවා නම් යම් කිසි ප්‍රතිපත්තියකට අවතීර්ණය වෙලා ඒක කරගෙන යනවා. නමුත් ඒක සීල භූතයක් වෙන්නේ ඒක හා සම්බන්ධ වෙච්ච දෘෂ්ටිය නිසාමයි කියලා. ඒ කියන්නේ ඒක නිවන දක්වා යාමට හේතුද නිවන නිර්වාණ අවබෝධය සඳහා කියන පිළිවෙතක් නෙවෙයි. බාහිර වෙච්ච පිළිවෙතක් යම් කිසි දෘෂ්ටියකින් අරගෙන එහි යෙදීමක් හැටියට තමයි එතනත් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටිය කියන එක තවත් දෙදෙනා කියන. එතකොට විචිකිච්ඡාව කියන තැන විශේෂයෙන්ම සඳහන් වෙන්නේ මේ සමාය යම් කිසි දේක නිරත වුණත් යම් කිසි ප්‍රතිපදාවක නිරත වුණත් ඒක කියන යම් කිසි සැක සංකල්පයක් කියන එක හරියයිද නැත්නම් මේකෙන් නිර්වාණය කරා ගෙනියන මාර්ගයකට මම ඉන්නේ මත් නැත්නම් වෙනත් මාර්ගයකට මේක කවදා සිදු වෙයිද? ඒ වගේම අතීත අතීතයේ පිළිබඳවත් අනාගතයේ පිළිබඳවත් යම් කිසි සංකතංකා ගැටියක් කියනවා කියල. ඉතින් මම හිතනවා ඒ වගේ පැහැදිලි කිරීමක් තමයි අපිට විතරම ලැබෙන්නේ කියලා නිසා අපි යම් කිසි දෙයක් තේරුමක් හැටියට අවබෝධ කරගෙන ඉන්නේ කියලා. ඉතින් කල්යන් මිත්‍රයේ මම කැමති මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් අපි කතා කරා. දැන් කොයි ආකාරයෙන්ද ඊට පිළිමක් හැටියට යම් කිසි ප්‍රතිපස්මාලාවක් අපි අනුගමනය කරනවා. ඒකේ සෞදුර්ගත පරිසරයට චිත්‍ර කර ගැනීමක් හෝ නැත්නම් නිරවුල් කර ගැනීමක් තමයි අපිට අවශ්‍ය ලකින් අපිටත් හැදලා තියෙනවා. නිවන්පත් හැදලා තියෙන බව අපි හැමෝම දන්නවා. සෞදුර්ගත කෙරීගෙන යන අනුග්‍රහයත් එක්ක ගන්නේ සාකච්ඡාවෙන් අපි මුසු කරගන්නේ. ඉතින් ඒක සඳහා අපිට උදව් කරන්න තමන්ගේ අදහස් වලින් දොස්තරනේ මම යොමු වෙනා අපි සත්‍යත්වයෙන් ගෞරවයෙන් සත්‍යත්වයන්නේ ඇත්තම සත්‍යත්වයන් පොඩ්ඩක් අපිට ජයන්ත මහත්තයාට අපිට අහන්න ඕනේ කියලා කිව්වා ඉතින් අපි ගැන පොඩ්ඩක් කතා කරගමු සත්‍යත්වයන්නේ මම ප්‍රශ්නේ ජයන්ත මහත්මයා මතකපු ප්‍රශ්න මම හිතන්නේ වතුණු ජයන්ත මහත්මයා අපි අර පසුගිය සති දවස්වල කතා කරපු සාකච්ඡාවල කතා කරපු දේවල් පදනම් කරගෙන වෙන්න ඕනේ මම හිතන්නේ ඉස්සර තැනකදී අපි කතා කළා දැන් මේ ඉස්සරහ දැන් මගේ කාමරේ ඉස්සරහ මේ මලක් තියෙනවා මේ අපි කතා කරන්නේ ෂණේ ගැන සත්‍යත්වයන් ගැන මේ ෂණේදී දැන් මම ඔද මල ක්‍රේදී මගේ ඇහැ යොමු වෙනකොටම ඒ මල මම මල වෙලා මල මම කියලා කෙනෙක් මම කියලා කෙනෙක් නෙමෙයි මේ මම තත්වය තියෙන්නේ මලක් එක්කම පොවනයි මොකද කියන එක මොකද අපි අතීත අනාගත වර්තමාන කියන ත්‍රිත්වයේ කාලත්‍රයේ එක තැනකට ගෙනල්ලා ගෙනල්ලා ප්‍රතිගල පොඩි කරලා එකම ෂණේකට එන මොහොත වෙනකොට එතන තියෙන්නේ ඒ අරහත ගැටිෂණයේ දකපු දෙයම පමණයි මල පමණයි. එහෙනම් මේ මමත්වයක් මමක් ඉන්නවා නම් මම මලමයි. ඒ මම මලමයි. එතකොට මේ මම මල. ඊගාවට ඊගා ෂණයේදී මගේ අනිපත කරනකොටම ඒක මට පේනවා ගම්පුජත් වෙනවා. එතකොට ඉතින් කියන්නේ අර මම නෑ. එතන අර මම නෑ මෙන් තව මම කෙනෙක්. එතකොට තව මම කෙනෙක්. ඕ වගේ තමයි මේ බොහොම ෂණවල තියෙන හින්දා අපිට මේක මහා ඝණයක් විදිහට එක ලොකු මමක් වුණාට මේ මම ඒ ෂණයේ දකින ඒ තමයි මම. මොකද මමක් නෑ. මේ තියෙන ෂණේ ඒ තියෙන දෙයක් නෙවෙයි. ෂණේ තමයි මම. එතන මේ තියෙන දෙයක්. අපි මම කියලා මාකට නම් ඒ දේ. ඒ විදිහට එහෙනම් මේ ඉස්සරහ තියෙන මමත් මම ඉස්සරහ හම්බෙන මේ පාරයට හම්බෙන වයසක ගෑනු කෙනෙක්. ඇහැට ගෑනු අන්නේ ගෑනු කෙනා මම ඊගවත්. ඊටවත් මේ ගෑනු කෙනාගේ ඇහැ තමයි පිටත බලනකොට පේනවා. පොළොවේ කොට පොළොව මම ඊට පස්සේ තව පිළිම කෙනෙක් වෙනවා. ඒ විදිහට ඒක ටිකක් දෙනස් වෙලා තේරුම් ගන්නට වෙනවා කියලා මට හිතෙන සමාවන්න බාධා කළා. නෑ නෑ නෑ මම ඒ උත්තරේ ගන්න තමයි විතර කරකින් ගිය සතුටුමයි නේද ගන්නවා. ඔව්. ආ මේ මම දැන් කතා කරන්නද එහෙනම්? එහෙමයි එහෙමයි සතුටුමයි. මේක සමාවෙච්ච. දැන් මේ දවස්වල කුඩාර කස්ස පුංචි හාමුදුරන්ගේ දේශනාවක හොඳට අහුම්කම් දෙන්න ටික උමනාවෙන්න. දෙවන කොටස විශේෂයෙන් දැන් ඔය අප දැන් ඔබතුමා කියපු ඒ අදහස් එකට ගියොත් එහෙම දැන් මේ මලක් දකින්නවා කියනකොට ඒ මලද ඉස්සලා තියෙන්නේ නැත්තම් මම දෙතන ඉන්නේ ඉස්සලා කවුද ඉස්සලා ඉන්නේ ඔබතුමා නැත්තම් මේ මල පේනවා දෙතන නෑ එතකොට මේ තමන් තමයි ඒක දකින්නවා කියලා කියන්නේ. ඒ තමන් දකින්නවා කියලා කිව්වට මොකද? ඔන්න ඉතින් තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ උතුම් බව තේරෙන්නේ. සර්වඥයන් වහන්සේ කියලා අපි කියන්නේ සම්මිය සම්බුද්ධයන් වහන්සේ. ඉතින්ටි ඇති වෙන්නේ අප භෞතික සත්‍ය කාටත් නොතේරෙන ස්පර්ශයන් ගැන කතා කරලා මේ දැන් මම කියලා කියන්නේ පංචස්කන්ධයට. හයිදලා තියෙන පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය දැන් වචන ගිරලා කියලා කියන ස්කන්ධ කියන්නේ රාශියක්. එනර්ජි පැකට් එකක්. ඔය පහක් එකතු වෙලා තමයි මේ මම කියලා මට දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔය දැන් ඔබතුමා කියන මල කියන එකට ගියොත් එතන එතෙන්දී මල මම වෙනවා නෙවෙයි මලයි මාත් අතර කිසිම සම්බන්ධයක් නැහැ සංඥාවක් ඇති වෙනවා ඒ සංඥාව ඇති වෙන්නේ මගේ ආත්ම භාවයට අනුව දැන් ඒක මේ මැසේජ් දැක්කොත් ඒක මල් සොන්නන්න පුළුවන් මලක් නම් සමනලේ දැක්කොත් නැත්නම් මොන හරි ආහාර ගන්න හානි දුක් කෙනෙක් හරි ඕන කෙනෙක් මේක දැක්කොත් එහෙම එයා දෙන්නේ විදිහට ඒක දකින්නේ. එතකොට මේ දැකීමේ වෙනසක් තියෙනවා. දැකීම කියන කෙනේ වැදගත්. ඒක මා ප්‍රොසෙස් කරන හැටියට. ඒක සංඥාව තමයි. මේ සංඥාව තමයි මම අල්ලගන්නේ. මල නෙවෙයි අල්ලගන්නේ. ඒ සංඥාව නිසා මට ඒ සංඥාව මට දෙන වින්දනය. අපි හිතමු මේ මම ලස්සන මලක් ගෙනවා කියලා පාරේලා නම් මට ඒක වින්දනයක් තියෙනවා. ඒක ලස්සීට ඊට වඩා දැන් ඒ රෝස මල පිපිලා නම් විද්‍යාලගෙනම් තියෙන්නේ ඒක ලස්සන තමයි. ගන්න පුළුවන් ඒකට මම වැඩි කැමැත්තක් දක්වනවා. ඒකට ඒ වින්දනය සංඥාව අනුව යම් දේසි සංසංජානාති සංවිතක් වීති ඊට පස්සේ. ඊට පස්සේ සංඥාව අර ඇති වෙන දේ මේ ඇක්චුලි ප්‍රොසෙස් කරන දතිය. ඒක තමයි මම අල්ලගන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් අප දන්නවා ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙන්න උත්සාහ ගන්න නිසා දන්නවා ඒක වෙන්නේ මොකද නැත්තම් ඒක තත්තම අල්ලගෙන විඳනවත් එක පොරබදිනවා. ඒක තමයි ලෝකේ කරනවා. ඒ තෝරම දෙයක් එක්ක සිද්ධ වෙන. ඒල් ප්‍රොසෙස් එක දන්නේ නැති කම හින්දා. ඒ නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය දැනගන්න ඕනේ. පංචස්කන්ධ තියෙනවා. අර ආයතන තියෙනවා. ඒක ප්‍රොසෙස් කරනවා. අර මම කියන එක කරා මුල් කර මුලට දාලා. ඒක නිසා දැන් බොහෝ විට අපි හෙළ බුදුනවන්නේ බොහෝ විට අපි අහලා තියෙනවා. ඒක හරියට අපි හිතමු ඩෙන්ගු ගැන. ඩෙන්ගු හටගන්නේ කොහෙන්ද? විජලනි වෙන්නේ කොහොමද? මඳුරු මොන මඳුරුවාගෙන්ද එන්නේ? කොහෙද මඳුරුවා හටගන්නේ? ඒකට හේතුකම් කියන්නේ මොනවද? ඒකට විශේෂඥවරු වෙන් කියන්නේ මොනවද? ඒකට ගන්න ඕන බෙහෙත් හරි වැක්සින් හරි එහෙමවත් නැත් මේ සෙලන්දෙන්න කොහොමද? ජර්මට්ටම් කොච්චර පාට ගන්න ඕනේ? ඔක්කොම ගැන දන්නවා. අන්න ඒ වගේ අපි දැන් මේ සක්කායදිට්ඨිය ගැන ඒ ආත්මවාදී කියන ඒ ඩෙන්ගු වාදයක් වගේ එකක් ගන්නවා. ඒක තාම කිව්වට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඔගේ දන්නවා කවුද පටන් කොහෙන්ද පටන් ගත්ත කොයි රටේද වැඩිපුර තියෙන්නේ මොකද වැඩිපුර වෙන්නේ කොහෙන මඳුර හැදගෙන ඔක්කොම දන්නවා. ඔන්න දවසක් කවුරු හරි මට උන්ව ඔළුව ඉටක් කුමක් හැදිලා දැන් අමාරු වෙලා ඉස්පිතාලෙ ගිහිල්ලා ලේ පරීක්ෂා කරනකොට එයා කියනවා ඩෙන්ගු කියලා. අන්න එතකොටයි මම දන්නේ දැන් මේක මොකද්ද ඩෙන්ගු කියලා කියන්නේ. දැන් මට තේරෙන්න පටන් අරන් තියෙනවා එනේදී විචලනයේ නිසා ශරීරයේ ඊට පස්සේ වමනේ යනවා නම් මම දන්නේ මොනවද ඔක්කොම ඉති තියෙන සම්ස්කෘතිය කියලා ඒක රෝග ලක්ෂණ ඒ වෙන ඔක්කොම જાති. ඒ වගේ මේක හැදුනහම මේ ආත්ම දෘෂ්ටි වෛරසී ගිහාම ඒවා එක පුරබදන ඇති අල්ලගන්න ඇති ද්වේෂ ඇති වෙන ඇති කාම ඇති වෙන ඇති දන්න තියෙන ඒවත් එක්කම පුරබදනවා. පංච සීලේ නැති කරගන්නවා, යුද්ධ කරනවා, මිනිස්සු මරනවා, සත්ව ඝාතනය කරනවා, බෝ කියනවා. දැන් දන්න ලෝක සිද්ධෙන් දැක්ක අපි ඒ ගොල්ලෙ මිදලා තියෙනවා. එතකොට මේක දැනගත්තාම අත් ඩෙන්ගු වෛරසේ ගියා වගේම ඒ ගිහිල්ලා මට ඇඟ රෙවුලේ නැහැත් නැත්නම් විජලනයේ සිදුවෙලා මට වතුර ටිකාසේ නැහැත් නැත්නම් කවන්ති වගේ ඕන දෙයක් තියෙන හැටිම වගේ මත් තේරුම් ගන්නට වෙනවා. ආවදම මම සංඥාව අල්ලන්නේ නැහැ තමයි. ඒක මම වින්දනේ අල්ලන්නේ නැහැ. ඒක අල්ලන්න නම් අර සමුදේ වයි මේ අපි ගෙනගෙන තියනවා. දැන් මේ තව දිහිල් කරලා අනිත් පැත්තේ තේරුම් කරන්න නෙවෙයි හදන්නේ. මේ අපිට නම් වා තේරෙනවා මේ අහන්න නැති කට්ටියක් ඉන්න ඒ ඒ ඒ කට්ට නෙවෙයි මේ කියන්නේ මේ හැමදාම දවසා සත්‍යහන මේ කල්යාණ මිත්‍ර අපි තේරුම් ගන්නත් අනිත්‍යත්ව සමාධි අපිට වඩා තේරුම් ගන්න හින්ද පුළුවන් නමුත් අර කවුරුහරි සාකච්ඡා කළාම එයාට කියලා දෙන්න නෙවෙයි මේ කියන්නේ මේ පය භාගය ඇතුළත මම කොච්චර විකසිත වෙනවා මම කොච්චර සත්‍යාවෝදයේ පැත්තට අන්ෆෝල්ඩ් වෙනවාද කියන එක දැනගන්න ඕනේ. ඒ පළමු අන්ෆෝල්ඩින් වීමේ විකසිත වීම තමයි සක්කාදිට්ඨි නතර වීම කියන්නේ. ඒ කියන්නේ මේ රූප කියන සත්‍යය දැන් ගත්ත මේ ඇඟක් තියෙන්නේ ওই බඩකුයි පහුගඩිය ඔළුවයි දකුණ කකුලයි වම් කකුලයි දෙකෙන් අපි බෙදලා ගන්න කටින් ගෑනු ඇඟක් පිරිමේකක් තියෙන්නේ ආරම්භුලඟා ජීවයක් තියෙන්නේ PhD එකක් මාස්ටර්වඟක් තියෙන්නේ තුමනේ නිකන් කිය ඕස්ට්‍රේලියාවේ තියෙන ඇඟක් ඇමරිකාවේ තියෙන ඇඟක් ලංකාවේ තියෙන ඇඟක් රුසියාවේ තියෙන ඇඟක් කැනඩාවේ තියෙන ඇඟක් ඇඟක් ඇන්නේ ඒසල තියෙන ඇඟක් මේ ශ්‍රීලංකාවේ තියෙන ඇඟක් අප්‍රිකාවේ තියෙන ඇඟක් දැන් තියෙන්නේ ඇඟ ඔය හැම සිවියෙන් ඇතුලේ තියෙන දේ තුල ඒක මමත් තින් ගන්න නැහැ. නිය පොත්ත මගේ වෙ නැහැ. කොණ්ඩේ මගේ වෙ නැහැ. ඒ නිසා තමයි බෙදලා බලන්න කියන්නේ. ඒ තෙන්දි එක තියෙන්නේ. ඒ ශරීරය ඒක අපි දන්නවා ශරීරේ පුරුෂ්තු බලන්න පුළුවන්. අපි කතා කරන්නේ සම්මා දිට්ඨි මාර්ගයේ ලෞකික සම්මා දිට්ඨියත් කියන්නේ කියන්නේ කියන්නේ. එතකොට ඔය සංඥා දීට පස්සේ වින්දනෙන් තියෙනවා අපි දන්නවා. වින්දන එනවනේ වට කුච්චි වින්දන තමයි අපෝ අල්ලගෙන තියෙන. උඩට මේ වින්දනේ තියෙන තරම වංකටි එකක් තියෙන. ඉතින් මේ වින්දනේ දුන්නට යන සංඥා තියෙනවා. ඊට පස්සේ ගන්න කැමති. මේ සංඥා කියන මතක මෙමරිස් තියෙනවා. ඉවස්ස පාට වැඩ කරලා ඉමෝෂන් ඇති කරන සංකාර ඇති කර ගන්නවා. තත්තරය යන්නේ. ඒක වෙන හැටි දකින්න වෙනවා. ගුරුසු මට්ටමින් ඉස්සලා බලන්න පුළුවන්. සම්බලයක් දැක්කහම මට ඇති වෙන ආවේගය ඒක ගන්න. තමක් ගන්නෙ නැහැ. අප දැක්කහම මට ඕන වෙන හැටි ඒක කන්ද. බතුබින් බෝතලයක් දැක්කහම මට ඒක බොන්න ඕන හැටි. ඒ මගේ කාර්යයකට මම ඒක මගේ කාර්යයේ මම යන්නේ. අතෝටයක් තියෙන එක කියන්නේ මම අතත් මම යන බෙන්ස් එකේ ඒ විදිහට මම ඒක තෝරන හැටි කියනකොට තමන්ට දැනෙන හැටි තමන්ගේ ගෙදර තන්තාවම තමන්ට දැනෙන හැටි තමන්ගේ ඇඟ තමන්ගේ පාදය තමන්ගේ ස්වාමිතුල තමන්ගේ දරුවා ඒ වගේ දේවල් එතකොට මේක ඇතුලේ මේක අපි හිතමු සාරෝපණ කියලා අපි කියන්නේ මේ සාරෝවාංගයේම වැඩ කරන්නේ සර්වාංගික කියල ඇඟට කරන්නේ නෙවෙයි. රූප වේදනා සංඥා සංකාරා විඤ්ඤාණස්සේ කියන පහම දැක නැහැ. ඒ විඤ්ඤාණය තමයි මල දැක්කහම සංකාර දැක්කහම වායස කම්ම දැක්කහම පාර දැක්කහම කියලා උතුරු තුමා කියන්ට ආදී විඤ්ඤාණ ස්වરૂපයක් නැහැ. අර කුංජාන්තරෙන් දේශයන්ට හොඳින් තේරුම් ගන්න බැහැ. උන්වහන්සේට ගෞරවාන්විතව. එතකොට ඒ දැකීමේදී ඊට පස්සේ පොඩි බවක් පේනවා අපිට. දැන් මේ කතා කරන ඇත්තගේ කොණ්ඩේ ඔය කතා කරන ඔය ආචාර්ය ඇත්තන්ගේ දොස්තර ඇත්තන්ගේ ස්ත්‍රී ඇත්තන්ගේ පුරුෂ ඇත්තන්ගේ භික්ෂු ඇත්තන්ගේ කොණ්ඩේ කිසිම වෙනසක් නැහැ. ඔක්කොම සමානයි. ඒ වගේම තෝරිය ඒ වගේම තමයි අහුවක් මේක කොහෙන්ද ගුලියක් ඇතුලට දාගත්ත බකුගඩු කියලා. අමාශය කියලා මල්ලක් දාගත්ත. ඒ ඒක ප්‍රවාහය ගහන්න යන්න එපා. මේ ඩාවින් අනුව හරි එමනම් නංගල් විද්‍යානුකූලව හරි ඒකට යන්න එපා. ඒකේ ඒක දැනුම ගොඩ ගැසගෙන දැන් මට ඩෙන්ගු හැදිලා තියෙන කියලා ඩෙන්ගු හැදුනහම තියෙන විදිහ වගේ ආත්ම ඩෙන්ගු වුණ හැදුනහම අත්වාද ඩෙන්ගු කියලා මම බලහන්තුන මේක වෙන්නේ කොහොමද කියලා උදේ දෙවුල නැහැටි උදේ විදල නෙමෙයි රාත්‍රී විදල නෙමෙයි හැටි මම මේකට දෙන්න උන් දාති නමුත් ඒ ඩෙන්ගුන් තවත් දෙඟු මඳුරුවන් නැගන්න මිසක් චක්කුසූත ගැන ජීවරාසය බලනව තවත් වෙන විදියක් කරන්නේ නැහැ. process එක ඒකමයි. තවත් දෙඟු මඳුරුවන්ට ඉතිල්ලයි. එක දෙඟු තියෙන අනිත් පැයට ඊට පස්සේ දෙඟු බෝ කරනවා ජීවිත වලක් වෙලා තියෙනවා. ඒක සංඥාව අවු කරගන්න. ඒක අමතක කරන්න කොහොමද හැමදාම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදාන ඛණ්ඩ මේ සිද්ධාර්ථ ගෞතමයන් තින්න දෙන්න හැදී ඔය පහයි අල්ලන දෙකලා. වචන පෙරලන් දුන්නේ රූපං අත්තෝ සමනුපස්සිත අත්තෙන රූපං රූපස්මින් අත්තානං ඊ විස්සක කිහිලා එක තිබුණා සත්‍ය සම්පදාමා කියෙන්න තියෙනවා සම්ම සංගීත කියන පဋාණ කියනවා මජ්ක්‍ධිමනිකා ඒව දැන් නෙවෙයි මජ්ක්‍ධිමනිකා දැන් අයින් කරන්න ඕනේ සංඛ්‍යාන පොත පුච්චල ගන්න කියලා දැන් මේක පොඩ්ඩක් පැත්තකින් දැන් පිළිවෙලක පිට එකමක ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කරන් පොඩ්ඩක් ඒවා ගන්න පැත්තකට මේ වස්සාන කාලය තුල මජ්ක්‍ධිමනිකා කියවන්න එපා සංඛ්‍යානිකා කියවන්න එපා හැමදාම සක් මේ මොනවද ශ්‍රී ලබ්බත පරාමාස ඇතියට වඳිනවා නම් ඒව නතර කරනවා කොහොම නතර කළා පංච ප්‍රාණ ඛණ්ඩය බලන්න බුදුහන්ට ආශ්‍රයෙන් එතකොට තමයි ඒක තේරුම් ගන්න පුළුවන් නේද පහු කරන් දෙපා සංවිධාන ඇත්තම සම්මහා තේසන අනිත්‍යයක් දෙන්න ඕනේ කියලා තව එක පොයේ තියෙන්නේ ඒකෙන් තව රස දෙක තුන ඉදිරියෙන් සතුරු වස්සංගුත් සූත්‍ර නෙලෙන්නේ අතකොටේ උපාදාන ඡන්ද බලන්න තමන් තමන් පළමු වෙන්නේ මම කියන කැඩපත කමක් කොහොම රිෆ්ලෙක්ට් වෙන්නේ දැන් මම කියන කැඩපත දිහා බලන්න ඒ කැඩපත අනිත්‍ය රිෆ්ලෙක්ට් වෙන්නේ ඇටි කෙනෙක් නෙවෙයි මං හදාගෙන ඉන්නේ මම කියලා සක්තාටි කාලේ කොහොමද මම මැරෙලා යනවා ඊට පස්සේ ආව මලක් දැකින්ද ඒ බම් මීම සිත්‍රේ කුකුලක තිබ්බ ඒක වෙන විදිහකට කිව්වා බලයි මොකද කියලා සුදුන මල් දිහා බලන්න හම්බ චැලෙන්ජයක් හැටියට ඒ විදිහට ඒක දැකින් උත්සාහ ගන්න උපාදානක් ඡන්දයි මේ උපාදානක් ඡන්දේ දැක ගන්න අනිත්‍ය කියලා දෙන්න නෙවෙයි දැන් මේ කතා කරන්නයි මොඩකම ආදි වෙන්නේ අහන්නගේ මොඩකම ආදි වෙන විදියට දකින්න වෙනවා මේක පුදුසරම තථාගතයන් වහන්සේ නමස්කාර කිව්වා සාදු සාදු සාදු සත්‍යතුමනි දැන් තමයි ඔබතුමා අහන්න හදුවා කියලා හිතයි ප්‍රශ්න තමයි මම යොමු කළේ සත්‍යතුමා ඔබට ඒකට බොහෝ හොඳින් කරන්න පැහැදිලි කළා මට ඒ පිළිබඳව තව දුරටත් කතා කරන්නත් කැමති පසුව නමුත් ජයන්ත මහත්තයා දෙවෙනි ජයන්ත මහත්මයා ඔබතුමා අහපු මම හිතපු ප්‍රශ්න තමයි යොමු කළේ ඒ අදාළ පිළිතුර ලැබුණාද නැත්නම් ඒ පිළිබඳව ඔබතුමාට පුළුවන් තව තාලෝකයක් ලබා දෙන්න අපි ජයන්ත මහත්තයා මගේ දන්නේ තමයි මම අපට කරපු ප්‍රශ්නයක් වුණේ මොකද මේ අපි කවුරුගේ සාකච්ඡාවකදී පසුකරගත් ප්‍රශ්නයක් තවදුරටත් නිරෝධ කර ගැනීම පිණිස ඇත්තටම ප්‍රථමයේ ඥානයක් හැටියට මම හිතනවා සත්‍යතුමා දැනුම් කියන අපිට සම්බන්ධවට මේ විදිහේ ප්‍රශ්න මතු කරලා විසඳ ගන්න එක අපිට ලැබෙන වාසියක් ඒකයි විශේෂයෙන් මේ ප්‍රශ්නය මතු කරන්න හේතු වුණේ මම කැමති ඇත්තම සත්‍යතුමාගේ අවුරුද්දට දැනගන්න යමා සත්‍යතුමනේ දැන් අපි ගාස් ටෙක්නොලොජිය අපිට අහන්න ලැබෙන්නේ කියන්නේ මේ දේශනා ආශ්‍රයෙන් අපි දක්න අහන දැනෙන දැනගන්න දේ මම මගේ මගේ ආත්මය කියලා ගැනීම තමයි අපි මේ සංයෝජනේ වීමට හේතුවක් හැටියට දක්වන්නේ. ඉතින් ඒ ආශ්‍රයෙන් තමයි මම හිතන්නේ දබත මහත්මයන් වස්තුවේ දැන් දක්න අහන දැනගන්න කියන කොට ඇත්තටම බාහිර අරමුණු එතකොට ඇත්තටම මම මගේ ආත්මය කියලා දන්නවද කියන එක. ඉතින් අපිට තේරෙනවා දැන් ඇත්තටම මේ ප්‍රධාන ඡන්ද ටික තමයි ප්‍රශ්නේ වෙලා තින්නේ ඒක තමයි තණ්හාවෙන් අපි ඇතුළු කරන්නේ කියලා. ඇතුළු කරනකොට නවතර වාක්‍යෙම අල්ලගෙන ඒ වචනයටම ගලපන්න ගියකින් සමහර විට අපි පොඩ්ඩක් මග වැරදුනාද කියලා නැත්නම් අපි වැරදි ආකාරයට තේරුම් ගත්තද කියන එක තමයි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ සත්‍යෙන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න දෙන්න සත්‍යෙම මේක පිළිබඳව කියලා ගන්න. ජයතුමා ගේ ඔබතුමාට සමායන සත්‍යතුමා අවුට්සයිඩ් ඔෆ් ඒක කියනකොටම යනවාට මම එන්ටා මම අර හිතුවේ මම තාම චුට්ටක් කියනවා අතරම මේ මම සමාරෝග කපමාර මන් ඔයගොල්ලෝ කවුරුද දන්නවද ඔයගොල්ලන්ටත් එහෙම දන්නේ අර තමන්ගේ ඉතින් ඔළුවට යමක් වැදුනම් පස්සේ ඒකමනේ ඔළුවේ තියෙන්නේ මට මේ වැදිච්ච දේ අතරම ටිකක් ප්‍රබලව වැදුනා අතරම ඒ නිසා ඒක මේ තීන ඔළුවේ හොඳින් ඉඳ සමා වෙන්න ඕනේ ඒකද ඉතින් හැබැයි මම ඒ වගේම කියන්න ඕනේ ඒක මම කතා කළා කියන දෙන්නෙක් එක්ක කිසි කෙනෙක් එකම වෙන්නේ නැහැ කියලා ඒ නිසා ඒකන කිස්කට් ලකුත් නැහැ වගේ මම හංගම දෙදළු ගන්නවා නෙමෙයි නමුත් අර පොඩ්ඩක් ඒක ඔළුවේ තියෙනවා මට මම මේ කියන්නේ ඇත්තට මම කියන්න අහගන්න හැදුවේ මේ මට පිටිච්ච දේ මේ දැනෙච්ච දේ මේ ඒකෙන් මම දැන් සත්‍යතුම අපිට පැහැදිලි කරපු කාරණාවන් දේවල් ගන්නා විදිය අපි විවිධ ආකාරයට අවබෝධ කරගෙන තියෙනවානේ ඒ කියන්නේ මොනවද ඒ කියන්නේ අපි පෙර දැන් අපි කොහොම මෙහෙම කියන්නකො මම මේ දේ කියන උත්සාහ ගන්න අපි දන්නවා දැන් මේ අපි දන්නවා මේ මම කියලා අපි සම්මතිය විදිහට අපිට මොන පුතග්ජනේ මේ මම කියලා ගන්නවා නමුත් ඒ වගේම මම කෙනෙක් නැහැ බවත් සත්‍යයෙන්ම වාසික අපිට පැහැදිලි කරලා තියෙනවා ඒකත් එක පැත්තක තියෙනවා හොඳ ඒ තිබ්බට ගන්නවා මම ලරිගේ මම ගන්නවා ඒ වගේම මේ අපි හිතමු අලියෙක් කියනකල අලියක් දැන් ඔක ගන්නවනේ අලියක් ගන්නවා ඒ වගේ මම කියලා ගන්නවා හොඳයි එතකොට දැන් සත්‍යතුම කියුවාගේ දැන් මේ ඉස්සරහා පුටුවක් තියෙනවා මේක මම ගන්නවා පුටුව කියලා අලියා ඔක පුටුව කියලා ගන්න එතකොට මොකක් කරි කියලා ගන්නවනේ එයාට සෙල්ලම් බොදුවක් කරි කියලා ගන්නවනේ ඒ ගැනීම සිද්ධ වෙනවා මේ මම අද ගන්නා ගැනීම සිදු වෙන්නේ තින්න සංගති පස්සෝ උනාට පස්සේ නේද තුනක් එකතුනාට පස්සේ කිලිේෂණේදී මම ඒක මොකක් කරි කියලා ගත්තා මම කියන්නේ ඒ තින්න සංගති පස්සෝ වෙන ඒ අවස්ථාවේදී තුන එකතුන අවස්ථාවේදී තමයි මම කියන එක ඇතුණා කියලා මේ කතාවෙන් වාංශික කිව්වේද කියලා ඒ මම කියන එක එතන ඒ ගත්ත මම එතන ඇතුනේ නෑ මමක් ඇතුනේ නෑ මරු මමක් නෑ නමුත් අර අපි ගත්තා නම් ගත්තේ ෂණේෂණේ ඇති වෙන දේ මම කියලා අරගෙන ෂණ ගොඩ ඔබට ඔබට කියන්න බෙතන ඉක්මන සිදුවෙන නිසා මේ ලොකු මම දැන් සාමාන්‍ය අපි කියන්නේ පුටුව දැක්කේ මම ඒක ඊට ක්ෂණේදී දැක්කේ අර කම්පියුටර් දකින්නේ මම ඒක මේ මම ඉන්නවා එහෙම නේද මේක ෂණේෂණේ වෙලා ඉවරයි නමුත් ඔබට තුමා කිව්වා වගේ මම විභංග කළ කිතිකල අපිට ඉතින් සියුම්ම මොහොත දකින්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් ඉස්සේ දවසක මම කියන්නේ එතකොට ඒ තේරේ එතකොට මේ ඒ ස්පර්ශය තමයි දැකීච්ච එක ප්‍රමණයමයි උනේ එතන අතන පුටුවක් තිබුණේ නැහැ මොකුත් තිබුණේ නැහැ මමනේ මගේ ස්පර්ශය තිබිච්චා වූ ඒ කොටස් අංග නිසානේ මම ඒක පුටුවක් කරගත්තේ දැනුමයි අර මොනවද අපි කියන්නේ මේ ඔයකේ බුද්ධ වශයෙන් කියන්නේ මේ ඒ අපි ඒ විදිහෙන් එක ගත්තේ ඉතින් ඒ විදිහට මම ඒ තමයි වටින්නේ මේ ඕනෑම කෙනෙකු එහෙම මම හදා ගන්නවාද කියන එක හැදෙන්නේ ඒ විදිහට කියන එක විතරක් ඒක සමායෙන් ගැලපෙන්නේ නැතුව ඇති මේ කතාවට මේක වැරදි වෙනත් ඇති ඉතින් තවදත් තේරෙයි මට නිර්වාණ සරණයි යන්න තමයි මේ ඔබෙන් ඒ අදහස ආවේ ඒ තාක්ක කියන ඥාය මත ඔළුව හරහා ගියේ හින්දානේ ඒක තමයි නිද්දිත්ති නිඥානක්කන්ති කියන්නේ එතකොට ඔය ඒ මන්න මට ලොකු අනාරක්ෂිත බවක් පේන්න තියෙනවා මේ ඔළුව තියෙනවනේ මේ මොලේ කියන එකට ඕන හැම දෙයක්ම වචනම උදාලා එක්තරා මතයක් හැටියට ඒක විශ්මගෙන තියාගන්න. ඒකෝට තමයි මම සෙටල් ඩවුන් වෙන්නේ. මම තැන්පත් වෙන්නේ. ඒ තැන්පත් වෙනවා කියන්නේ මට ඒක කරදරයක් නෙවෙයි කියලා හිතුවා. ඒක තමයි තදටම ඇලුනොත් එහෙම ඒක චලනය වෙනකොට ද්වේෂය තියෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්තම් අනිත් ඒවා ප්‍රතික්ෂේප කරලා ලොකු දෘෂ්ටියකට වැඩෙන්න ඉඩ තියෙනවා. ඒකයි සිතම දකින්න ඕන හේතුඵලය. උපත පොත සහ එක වැයවීම දකින්න ඕන. උපාද වය දකින්න ඕන. දැන් ඔය ඇතිවෙච්ච අදහස සමුදේ ධර්ම කියන්නේ අදින්ද හේතුවක් තියෙනවා. කතාවක් ගාක් බණ අහලා තියෙනවා. ඕනෙට සැදී බණවල තියෙනවා. කැන්නේ සුදුසු බණක් අහලා තියෙනවා. නුසුදුසු බණක් අහලා තියෙනවා. ඒ නිසා දැන් ඔළුව කියලා දේවි. පරණ කරාජිකක් කොයි. එතකොට දැන් දෙන්න තමන්න තමන් අයින් කරන්න පුළුවන් සංමානවිකයන් සංවේදීව තමන් අයින් කරන්න පුළුවන් කනක් බස් කරගන්න උන බුදුහාමුදුරුවෝ හරි අපේ ගුරුවරයෙක් හරි සම්පූර්ණ සරෙන්ද කරන්න උන ඔක්කොම අදහස් ඔය කොයි කාදෙත් මම කියන පසුබිමේ ඉන්න නිසා ධර්මයේ දන්න මම බෞද්ධ මම සිංහල බෞද්ධ මම කියලා මේක පසුබිමේ තියෙන තිරේර තමයි කොයිකක් ඇතුළේ තියෙන්නේ හැම තත්පරෙම සිද්ධ වෙන්නේ එකයි එතකොට process එකමයි නැතන වැරද්දල තියෙන අර සසකන උස්නේ සංයෝජනේ කියලා කියන්නේ නැත්තම් බැඳීම කියලා කියන්නේ ගැනීම කියලා කියන්නේ උපාදාන කියලා කියන්නේ ඒ බාහිර දේ නෙවෙයි. ඒ ධම්මයක් තමයි කියන්නේ රූප අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්ම කියලා ওই ධම්ම තමයි ওই ඔළුව හරහා යන්නේ. හැබැයි ඒක වාසියකුත් තියෙනවා. එතෙන්දී ඒක ධර්මයේ පැත්තටම යොමු කරලා ඒක විස්මු බලන්න ඕන. තමන්ගේ ඇඟටම දාගෙන. රසානුකූලව තර්කයෙන් ඒක දකින්න බෑ කොහොමද? තර්කය අයින් කරලා ඒක ඇති වෙනකොට තමන්ට දැනෙන දුක වේදනාව. තමන්ට ඇතිවෙන පරිඩාය දකින්නම වෙනවා. මේ අදහස ගත්තහම. මේ අදහසේ මා සිටියා. මේ අදහසේ මා help වෙන්න සිටියා. මේ මලට මම ආදරේ කළා. මේ කපට මේ පුරුෂයාට ඒ රටට ඒ ආගමට ඒ සංස්කෘතියට ඒ ජාතියට කිච්චම හැලුම් කරනවා කියන්නේ ඒ ඒක ඒකෙන් සාධන පරිලාය පිච්චිල්ල දෙවිල්ල තේරුම් ගන්න. එතකොට තමන්ට තේරෙන මේක සිදුවෙන්නේ කොතනද කියන එක. මේ පංච උපාදාන ස්කන්ධය සහ ආයතන නැත්තම් කොයි එකක්වත් ලෝකයක් නැහැ. අර නෝයතන වුන් කියලා අපි කියනකට කැඩපත අතුරු ගහන් වෙච්ච තැන හඳ අතුරු ගහන් වෙනවා. හඳේ කැඩපතේ පිළිඹු තියෙනවා. ඒක තමයි පසුගිය සතිය කාටවත් නොතේරෙන අර මූලපරියට උත්තර කිව්වා වගේ වුණා එකක් වෙන්නේ. අප්පංචේ නිප්පංචේ පපංචේ කියනවා කියලා කියනවා. නමුත් දැන් මෙතන ඉලා තියෙන අපි පපංචේ ධම්ම පපංච වැඩි කරගන්න. වැඩි කරගෙන තේක එක ඒක කෝටි ගණන් යනවා. ඒක යුනික් නෑ. කාටවත් බොහොම යුනික් කියලා එන දේවල් නෑ හැමෝම ඉන්නේ එක එක මට්ටමින් ඔයපත්. ඒකින්ද සත්‍ය අවබෝධය කරගන්න මාර්ගය යෝනිසෝ මනසිකාරය සහ තෝගෝසිය ඒ දෙකෙන් පලන්නෙත් තියෙනවා තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තාම සීලබ්බත පරමාස හැල්ල යනවා. ඒ චිත්ත හැවිල යනවා. ඊට පස්සේ හංගන්නේ නැති යටි වෙනවා. තමන් හංගන්නේ එකක් කොතනකොත් තමන්ගේ යටි හංගන්නේ නැහැ. ඒ කියන්නේ ලැජ්ජා බයන තියෙනවා කියන එක නෙවෙයි. තමන් ත්‍රිවර වෙනවා. ආ මේක නේද කියලා. ඒ පුංචි දෙයක් තියෙන්නේ පුංචි දෙයක් අරගෙන ඒකමත් මම ඒක විශ්ව කරව දකින්න හදනවා. ඒත් මගේ වින්දනයව මගේ සංඥාව මොකද ඒතර මා ලෝක මොකද්ද දෙන්න තියෙන තැන. මට ගාතාවක් කියන්න පුළුවන්. මම දන්නවා නම් මහවිදර්ශන ඥාන අතුෂ්ම ඥාන මට කියන්න පුළුවන්. ඒක දෙයක් නෙමෙයි කියන්නේ වගේ සාදහ. ඒවා මනස කියන එක බොහොම පුදුම දෙයක්. පුදුම හැකියාවක් කියන දේ මනෝ කියන එක. ඒක පුරුදු කරන්න පුළුවන්. ඒක තමයි මට පුරුදු කරපයි මයික. ගණිත ශාස්ත්‍රය, සංගීත ශාස්ත්‍රය, චිත්‍රවල ඒ වගේ පුරුදු කරපයි. ඒක ඒක සත්‍යයක්. ඒ වගේ අප සත්‍යයක් අප දකින්න කෙනෙක් විදිහට මේ. ඉතින් මේක ඇක්චුලි කැරකෙන විදිය බලන්න. ඇක්චුලි කැරකෙන හොර්ලෝසු බලන්න. මේක කැරකෙනකොට ඒක කැරකෙනවා. මේ රෝදි කරනකොට ඒ රෝදි කරනවා. ඒ රෝදි කරනකොට කටුව කැරකෙනවා. ඒ කටුව කැරකෙනකොට ඒක අපි හිතුවෙන් පාක්කෝ කියන මොකක් හරි මොනවද වදිනේ ගන්නම් බිග් බෙන් වගේ ඒක හඩක් නැගෙන. ඉතින් තා මම හිතන්නේ රහදලා කියනක තමයි මේක පෙන්නන්න තියෙන ගැටි. ඒකෙන් තමයි ඔර්ලෝසුවක් කියලා පේන්නේ. ඔර්ලෝසි උස මහත පේන්නේ ඒකේ හදලා තියෙන ඒකේ සාමය. ඒක ඔර්ලෝසුවක් කියන්නේ මාර ඇතුළේ වැඩ කරන විදිය වෙනද නා. ඒකයි හැමතිස්සෙම මේ කියන්න හදන්නේ. බුදුහාමුදුරු මේ පහ එකතු වෙච්ච තරම් තමයි මේකේ පහේ එකතුවක් මෙතන තියෙන්නේ. ඒ පහේ ඒ පහ ආයතන ආවහම වෙන විදිහකට වෙනවා. පසුගිය සතියේ ඔයත් ඒ සාකච්ඡා ප්‍රහන්ත නමුත් ඒ කියන කොට අදහසක් ආවා. තාලාර කාලා මුත්තරාම් පුත්ත දෙදෙනාට බණ කියන්න බැරි. ඇයි? ඒ දෙන්න බැරි ශ්‍රවණ මාසෙට මොකක් කියලා දෙන්න බැරි. ආයතන නෑ. නමුත් ඒත්තන්ට මේ පංචස්කන්ධ පංචකම්බි ස්කන්ධ තියෙන නැත්තම්. නැත් ආයතන පහල වෙනවා. මේ හර් මනුෂ්‍ය භූත කියන සෝතාපට්ඨ සංයුත්තේ කියන්නේ මේ ලිංගතාවස ලිංගක සූත්‍රයේ ආනන්දහම් සුවහනයි. මොකද්ද කරන්නේ? මේ ආදරණ මොකද උන්නේ? දෙද කියන මනුෂ්‍ය භූත කියලා. ওই මනුෂ්‍ය භූත වෙච්ච මරුණහම කොතෙන්ද දිගේ කියන්න එපා කියලා. තමන් දැනගන්න ධම්මාදාසයක් කරා. ඒ භූත වචනේ වැදගත්. ඒකින් මේ උපන්ත උපාදානක් හන්දේ කියන්නේ මේ ශක්ති මේ ශක්ති කිව්වහමත් ඒක හරියන්නේ නැහැ. මොකද මේකේ චලනේ වෙන මේ පහේ එකතුවක් මේ තියෙන්නේ. ඒ පහේ එකතු දකින්න. ඒ පහේ එක පහ එකතු වෙලා හැදිලා ඉන්නවා සත්‍යජීක. ඒ නම දුන්න නමක එක සංඥාවක්. මේ ගුලි ගුලි හැදිලා ඉතින් ගුලි ගුලි හැදිලා මේ විශ්වයේ තියෙන මේ රවුම් බෝලක තැන් තැන් වල දැන් තියෙනවා. අර මෙරුගොල්ලක මෙරුව ඉන්නවා. මාළු රෑනක මාළුව ඉන්නවා. මේ මාළු රෑෙන් ඉන්න අර මාළුව මොකද වැඩගත් මොකක්ද? තල් මහක් කටාගෙන කොහොමද යෝදාන? ඒකේ මායයා යෝදාන මේ ඔක්කොම සත්‍යකි. ඒ නපාතකෝ එතකොට මේක ඒ රූපය ගැන ඉතට එන්න රූපේ රූපය තමයි දැන් විශේෂම ඒකේ කියලා තියෙන්නේ. මොකද ඒකෙන් දැන් තැන්වල තරම් කියන්න පුළුවන් ඒකේ තමයි සත්‍වතු දාන්න පුළුවන් ඒකේ තමයි පටිබන්ධයට පුළුවන් ඒකේ තමයි කොණ්ඩ බූ ගන්න පුළුවන් ඒකේ තමයි රූපවන්න පුළුවන් ඒකේ තමයි සත්‍වත්වයෙන් දුන්නන්නත් පුළුවන් ටයිබන්ධයට පුළුවන් ඒකේ තමයි කාර්යය දාන යන්නේ ඒක තමයි ඩොක්ටර්වල තියෙන ඒක තමයි ප්‍රොෆෙසර්වල තියෙන ඒක තමයි අම්මා වල තියෙන ඒක තමයි තාත්තා වල තියෙන පිටක් එක්ක යන්නේ නේද මොකද අර ශරීරය තමයි මුල්ම ඒක කියලා තියෙන්නේ ඒ නිසා තමයි ශරීරය ඉතල බෙදලා බෙදලා බෙදලා බලන්න කියලා කියන කියන්නේ ඒක මොකෙන්ද හැදුනේ කොහොම අතර කරලා අර්ථන් කියවගේ ආස්වාස ප්‍රස්වාස කියන බලන්න නැත්නම් ශරීරයම චේස් ලොම් නිය පොතු ද ඔටික බලන්න මොනිෂත් කාලේ වක්කන් හදෙන් යකරන් කිලෝමකම් පිහකම් පප්පාසන් අන්තන් අන්තගුණන් උදරියන් කරිසම් මත්තුලුන් ගන් ටික වැඩිපුර කියනවා. ඒක හොයලා බලන්න. එතකොට තේරෙනවා එතකොට දැනට ඉස්සා ඉන්න බෞද්ධ මම දියවෙලා යනවා. දැනට ඉතින් ඉන්න දාර්ශනික මම දියවෙලා. දැනට ඉතින් ඉන්න සිල්වත් මම දියවෙලා යනවා. දැනට ඉතින් සිංහල බෞද්ධ මම දියවෙලා යනවා. දැනට ඉතින් ඉස්ත්‍රි බව දියවෙලා යනවා. පුරුෂ බව දියවෙලා. පැවිදි බව දියවෙලා යනවා. සත්ත්ව බවක් පමණක් දැන් තියෙන පුජ්‍යල භාවයක්. ඒකෙත් extra අගයක් දෙන්න එපා දැනට. ඒ අගේ දෙන්නේ සංඥාවක් ගන්න. ඒ කොම ඉබද වෙලා යන. ඒ නිසා බලන්න මේ විමුක්ත සිත ශූන්‍යතා ශූන්‍ය භාවය. අසන්නී tattve සංනී tatt මේ කොම තියෙන්නේ මෙතන නිරෝධය පව. ඒක අරගෙන මේ සලනේ වෙන්නේ. එතකොට හොයන්න ඕන කොතෙන්ද මට වැරදුණන්නේ කියලා. අර නැතයි කියලා හිතන එකේ වාසිය තමයි මේක නෙවෙයි මම. රූපේ නෙවෙයි මම, විඳනේ මට. මම සංඥා නෙවෙයි මම, සංකාර නෙවෙයි මම. විඥානේ මම කියලා දැක්ක තැනදි එහෙනම් කවුද මම කියලා හොයනවා ඊට පස්සේ. එහෙනම් මම කියලා කවුද හොයන්නේ? සංඥා සංකාර වලින් තමයි. ඒ ටික තමයි දෙක තමයි වැඩි පුළුවන් වැඩ කරන්නේ සංඥා සංකාර. ඒ සංඥා සංකාර දෙන විඳණයට උපාදාන කරනවා ඊට පස්සේ. තේන්සාර ශක්ති වෙන හැම සංඥාවක්ම දකින්න දෙන්නේ ඒකයි. ඒ නිසා ශරීරය බලන්න. හරි අවස්ථානයක එක පිස්සුවක් ඒක පරිණත කතන්දරේ තියෙන්නේ කේසාලෝමානකාගන්ත චතුර් කියන ඔය 24 ඒ විස්තිය 31 විතර ඔක්කොම කීකී වශයෙන් කීකේ කීකින්ට පුළුවන් වුණා කියනවා. අපි කතන්දරයේද කියන්නේ. ඒ ඒකෙන් වෙන්නේ මේකයි. පුච්චල භාවය, ඝන භාවය දියවෙලා මේක ඇතුලේ බකුවලුන තියෙන්නේ, පෙනහලුන තියෙන්නේ, මොලයක් ඔලුවක් තියෙන්නේ, මත්තුලුන් යන්නේ තියෙන්නේ. ප්‍රේන්නේ කියනක මොකද උත්තර ඇතුලේ තියෙනවා. ඉන්ටර්න් ටික බලන්න මොකද බ්‍රේන් එකේ තත්ත්වය කියලා. ඒ වගේම එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මුත්‍රා පද්ධතිය කියනවා මේ මහා ප්‍රාචීරයේ දාර්ශනික වැඩ කරනවා, උඩට යනවා, පල්ලට ආදිච්චි උදව් කරනවා උස්නේ ඇතුලට. ඔබදීන් ආශාස පස්සෝස් කියන ප්‍රතිචින් භාවනා කරන්න කියන ආනාපාන කියලා කියන ඉතින් අපි නම් දීලා ඉවත් කකුල් තියෙනවා වකුරු කරන දිගයන වකුරු කරන දිගයන එන්නේ යනවා එනම් නන්දම නාවන කොණ්ඩි පීරන ස්පූගාන වල බූගාන ප්‍රතිබඳින ශරීරයේ දිහා බලන්නේ විදිහට හැම තිස්සෙම නැවෙන තැන් දිගෑරෙන තැන් මල මුත්‍ර පහ වෙන තැන් ඒ අපි ඇතුළ පීර තියෙන තැන් ඒවා එකතු කරන තැන් කටින් දාන ඒවා ඒ ඔක්කොම දැක්කහම මේකේ අර බෙදිල්ල බලන්නේ මේක තමයි උදාහරණ කියන්නේ බෙදලා බලන්නේ අර අපතේ කියන්නේ අනිච්චතෝ දුක්ඛතෝ ඡෝදතෝ ගන්ධතෝ සල්ලතෝ ඒවා දැක්කම පිටකින් දකින්තුක උදව් කරනවා තමයි ආයතන කියන්නේ. ඒ ආයතන නැතුව ඒ ආයතන සම්පූර්ණයෙන් ඉඳීලා ගියත් අර අලාරචාල මුත්තර පුත්තේ තුතර ධම්ම සංඥාවට ඇලුම් කරනවා. ආයත පරිහරණයක් නැහැ එතන. නානත් සංඥා නැතුව ඇලුම් කරනවා. එකක බෙදල බලන සමයි තියෙන්නේ බෙදල බෙදල බෙදල බලන්නේ පුත්‍රි ගලවල ගලවල කූඩු කියලා බලන්නේ පුත්‍රි කකුරේ හදන් දැසි දේශමක් කරගෙන ඔක්කොම ගාව බලන්දා මේ මගේ බඩවැට ගාම බීස පුත්‍රි දේශමක් කරගෙන පාටි දේශමක් කරගෙන සබ මේ දෙකක් කරගෙන අපි තමයි යන දකින්න පුළුවන් කලපුවාම නම් සමහර අද්දත් ගාන බලන්න මොලේ පැත්තෙන් දාලා බලනවා සංජීවිතයට. එනිසා ප්‍රතිපදාවටම ඇවිල්ලා දකින්නවා. ඊට පස්සේ මේ සත්‍යයෙන් වහන්සේට ආදරය කරලා ආදරය කරලා බුදුහාමුදුරන්ට ආදරය දකින්නේ සමා වෙන්න මිත්‍රත්වෙන් බෙදා හදා ගැනීමක් කෙරේ. සමාජයෙන් දැනුම් මට නැවතත් මතක් වුණා මේ කියනකොට ඒ කියන්නේ තමා තුලින්ම නැත්නම් තමන්ගේ ළඟම වෙන දෙයක් අපි දැනගෙන කොහේනවා නම් ඒක අනිවාර්යෙන්ම ස්ටෝකින් ප්‍රයෝජනය නැති දෙයක්. ඒක නිසා මේ කායගත සතිය ඒ වගේම සතර ප්‍රත්‍යාණේ කියන එකටම තමයි අන්තිමට මම හිතන්නේ කොයි පැත්තෙන් ගියත් අපි යමු එන්නේ කියලා හිතනවා. ඒක ගැන උත්සාහයක් ඇති කරගන්නත් මම හිතනවා අද මම මේ කරපු කරුණු බොහෝ දෙනෙක් වැදගත් වෙනවා. එතෙන් මම සාකච්ඡාව විස්තර කරන්නම්. දැන් හැමෝටම දවස් මාසය ඔබතුමාට යමක් විස්තර කරන්න තියෙනවා. ඔව් මට හිතෙනවා තව ප්‍රශ්නකින් කාලය ගැන හිතලා මට හිතෙනවා තව ප්‍රශ්නකින් සත්‍යතුමාගේ මුසාව අහගන්න. සත්‍යතුමානි දැන් අපිට මේ ජයන්ත මහත්තයා සාකච්ඡා මුලදීම මතක් කරා මේ අපි අද හාන්දිතු ප්‍රශ්න ඉවරයි කියලා මේක ගෙලුවට පස්සේ තවත් තියෙනවා. තව තියෙනවා. අපෝ ඉවරෙන්නේ ප්‍රශ්න. සත්‍යතුමානි මේ ජනත මහත්තයා සාකච්ඡා වලදීම කිව්වා රහණ භාගී ධර්ම ගැන මතක් කර ගන්න ඕනේ කියලා. දැන් එතකොට සත්‍යතුමානි දැන් ඔබේ අවධානය ධර්මයේ හොයන්න ගිහිල්ලා හිම තුල අපි දැන් මම කිව්වා වෙන ආකාරයක දෙයක් උනත් නැති වෙන කෙනෙකුට එහෙමත් ආනභාගී ධර්මයක් වෙන්නත් පුළුවන් ද සත්‍යතුමානි. ඒ ගැන මතකද අපිට පොඩ්ඩක් මම ඒක මතු කරන්නේ ආනභාගී කියන දෙයත් පැහැදිලි කිරීමක් මේ සම්බන්ධ වෙලා අවශ්‍ය නිසා තේරුම් ගන්න. ආහාර භාගී කෙනේවා අපි හිතමු දැන් මෙතන සූත්‍රයේදී අපිව දන්නේවා මේ අපි හොඳටම දන්නා මේවා මේ සෝවාන් පුජ්‍යලා විස්තර කරනකොට මේ වචනේ බොහෝ සත්‍යාභූතේ ඵලත් ඵලන්නු වටායට ඇතරපු කියන පටිච්ච සම්පන්න සමෝසුවන් කියලා කියන්නේ first unfolding truth and light මේක පළම් වතාවට කියන්නේ විදුලියකින් මේ ගහක් දැක්කම කිව්වා. ඒ මං නිසා ඒ පළම වතාවට සත්‍යාභෝධිය දකින්න එක්කෙනාට මුල්ම වතාවට ආහා මේක මේ විදිහට දකින්න එක්කෙනා ගැන කියන ඔච්ච වචනයක් තියෙනවා. අවිනිපාත ධම්ම නියත සම්බෝධි පරායන නියත සම්බෝධි පරායන අපෝ ඒක තමයි අපෝ හැරෙන්නේ ඒක දැක්කම දැක්කා එච්චර මම දැකලා තියෙනවා ඉන්න ඒක ඔකේ කවුරුහරි කිව්වොත් දැන් අපි හිතමු ලංකාවට ගිහිල්ලා මගේ මිත්‍රයන්ට අද කුංචරි කියනවා ඒ පැත්තේ දෙකල කියන කපුටෙක් සින්තුල දාන ඔය කපුටත් වගේ සිය දාන ලොකු සත් කියන ඉමු කෙටි උත්තරයකට කොහොමද පිළිගන්නේ. ඒතර මම වාද කරන්න යන්නේ නැහැ. සින්තුර පෙන්නන්න මට සින්තුරක් නැහැ පෙන්නන්න අපි හිතමු. නමුත් ඒත්තු කිව්වොත් එහෙම නැහැ එහෙම කුරුල්ලෙක් කියලා මම පිළිගන්නවා. මම මගේ දෙයි දැකීම වැරදි කියලා මං කියනවා. එහෙම කියලා කුරුලේ නමක් දෙන්න කුරුලේ කියනවා. අන්න ඒ වගේ. තමන්ට ඒ තමන්ටම තේරෙන එක. ඒක අනුන්ගේ යහප එකක් නෙවෙයි කියලා කියන්නේ ඒක ඊට පස්සේ. කාගින්වත් අහල එකක් නෙවෙයි මේ. මේක කරන්න පුළුවන්. ඔය අපි මේ මෝඩ උරුලට ගිහිල්ලා තියෙන්නේ මේක හයරාකික ලෝඩර් එකක් දීලා මේක ත්‍රිපිටක වාගේ ඉස්සර වෙන්න ඕන නැත්නම් ආවිෂම් වෙන්න ඕන නැත්නම් මේකට තියෙන ලෝ මොෂන් ලෙබල් තියෙන්න ඕන නැත්නම් මෙන් ලෙබල් තියෙන්න ඕන නැත්නම් උපාසකෙ තියෙන්න ඕන නැත්නම් සුදුරෙද්දක් තියෙන්න ඕන බැංකු ගිනින් තියෙන්න හොඳ නැහැ. ඒ වගේ එකක් ඔළුවට දාගෙන පංචඋපාදානස්කන්ධ තේරුම් ගන්න බැරි ඉන්නවා. අරක දැක්කම ඉමු දැක්ක වගේ නේ. එයා ඉමු දැක්කම දැක්කම තමයි. පංචඋපාදානස්කන්ධ කිව්වේ ඒ විදිහට එයාට එයාගේ ඒ අවබෝධය ඒ දැකීම කියන එක නැති කරන්න කාටවත් බෑ. ඒවත් මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගත්ත ගමන්ම ඇති වෙනවා කරුණ ටිකක් නැත්තම් බුදුහන්ට ආදරේ කියලා. අපි තාම මේ වක්කලී වක්කීගේ පරම්පරාවටත් ඇවිල්ලා නැහැ. හැබැයි වක්කලීහා උතුරාණ්ඩ කීපෙකේ තවදා වැඩි දේවල් අපි දන්නවා කියලා හිතා. බුදුහන්ට ආදරේ කරන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට වැඳලා තියෙනවා. උන්වහන්සේ සහ සමග ඉන්න. උන්වහන්සේ එක්ක ඉන්න. එහෙම ඉඳලා එහෙම වුණාම ඊටපස් ධම්ම තේරුම් යනවා. ධම්ම තේරුම් ගත්තාම ඒ ධර්ම මාර්ගයට මං හිතන්නේ මේ අවබෝධය පැනිච්ච තව ඉන්නවා කියලා තමන්ට තේරෙනවා. තමන්ට තේරෙනවා. ඊට පස්සේ හඳන්නේ. ඒක තමයි හොඳම දේ තමයි. ඔප්පු කරන්න හදන්නේ. අර කිංචාපි ශෝකම්මං කරෝත්පාපක කායන ආස්තව දෙකේසම ආවබ් බෝසෝතස පටිච්චාදාය. අදන්න ගියාම මේ කාලේ කිමේ ඒ ඔප්පු කරන්න සමාන ඉන්නකොට වෙන විදිහට. නමුත් විශ්වාසය ඇති කරගන්න ඕන මට පුළුවන්. මම වාග්ය සම්පන්න. මේ ශරීරය බෙදලා බලන කරා මොලේ කනක් මට දැන් තියෙන විපස්සනා ඥානයක් තියෙනවා. අපිට කල්යාණ මිත්‍රු ඉන්නවා. හේතු ප්‍රතිසම්පයක් තියෙනවා. ඒ කිසිඳ එතෙන් ඩාව කෙනෙක් ආපහු යන්නේ නැහැ. ඒක තමයි අහාන භාගිය වෙනවා කියලා කියන්නේ. ඒකේ හරබකේ කියලා කියන්නේ සද්දා සීල සුදුසාග පඤ්ඤා කියන පංචවිල කියලා නෙවෙයි වාදි වල යන පාප්මිත සුදු. ඒවා යන භාගයේ වෙන්නේ නොකර හිටුත් කතා කරන්න ගියොත් වැඩි පොර Facebook එකේ ඉඳි ගියොත් Twitter එකේ ඉඳි ගියොත් මේක එක්කෙනෙක් එක්ක කතා කරන්න ගියොත් එහෙම මේ restaurant වලට යන්න පටන් ගත්තා. දැන් සිස්ටම් එකෙත් මේ රූපාණි බල බල ඉන්න පොත්පත් මොනවා දුන්නේ ආරහට මොකදුනේ දුරුමෙන්ද මොකදුනේ ඇමරික මොකදුනේ මේ හදට මොකදුනේ දැන් කිච්චිය බලන්න ගියොත් එහෙම අරකින් අරකින් සිංහින් ඈත් වෙනවා. ඒක පරිස්සම්නේ. මම සෝතාපන්න කෙනෙක් ආපෝ යවෙන්නේ නැහැ. සකදාගාම කෙනෙක් ඒකත් එක්ක පුතෝ පැහැදිලිවම වෙනවා කියන එක තමයි කියන්නේ ආයෙත් ඒක නුඹ සකින් ආගාම කියන්නේ. ඒ ඉවත යන්න එපා දැන්. මුල් එකේ ඉන්න. ඊළඟ සතියේ ගිලාන සූත්‍රය සාකච්ඡා කරන්න මතක තියාගන්න. ඒක ඔය මොඩෝල් වලට බොහොම හොඳයි කියලා. මගේ මොඩෝල් වලට ඔය නෙවෙයි මේ මොඩෝල් වලට හොඳයි. බුද්ධසරණ මම මෙතන මම ගොඩක් කතා කරා මේ කතා නොකර ඉන්නම හිතාගෙන කියන්න ඇතු ධර්ම දන්න ඇත්තේ ඉන්නවා. කවුරුත් එක සුදු ගන්න ඕන ආයෙත් ගිහිල යන්න දෙන්න ඕන කිසි කෙනෙක් බුදුසරණ උතුම් මිත්‍ය බුදුසරණ සත්‍ය කියන්නේ හොඳයි. අපි එහෙමනම් කලින්ට එක තියමු. මම හිතන අපි සෑහෙන වේලාවක මේ අද කරපු සූත්‍රය ගැනත් ඒ වගේම ඊට පරිබාහිර සම්බන්ධ ගැනත් සාකච්ඡා කරනවා. ඒවත් එකතු කරගෙන අපිට ඒක තියෙන කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මිය ඔබට සේවාවක් කරන්න. එරන් තරමයි මම අදහරුවේ තීක්ෂා පැත්තට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඉතින් අපරම් සැපිරිතම අර කියපු මේ දෙවියන් කරලා බලන එක ගැන තමයි හොඳ ඒ අවධානය යොමු කරගෙන හිටියේ. ඉතින් ඒක හොඳ සුරත ඒකින් අර මතන පස්සුනා ඉතින් ජන සංඥා දුරු කරන්නේක හේතුව නේද කියලා. එතකොට ඒ කියන්නේ මම ඉතින් ඒ චිතන ගමන් හිතුවටින් ජන සංඥා ගද සංඥා හතරක් තියෙනවා නේද? සංවහදණිය කියනවා. ඉතින් ඊළඟට අනිත් ඒවා දෙකෙන්ද සම්බන්ධ කරගත්තකින් ආරම්භන ගණිය, කුස්කේ ගණිය, සංසති ගණිය ආදියත් ඒක සම්බන්ධ කරගත්ත විශාල විදර්ශනාවක් වෙනවා නේද කියන අදහසක් සිද්ධතාව ප්‍රතිවිදනා කියපු දේ අහගෙන හිතුවේ ඒ ටිකක් පොඩි දරාගෙන ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඒ භාවනාව ගැන හුඟක් පුළුවන් ඒ කියන්නේ බහුල කරන තරමට වැටහීම වැඩි වෙනා වගේ දෙයක් වෙනවා. ඒ වෙන විශේෂ කියන්නවත් නැහැ. මේ භාවනාවගිය සංගම ගැන මම හිතාගෙන හිටපු විදිය තමයි ප්‍රතිවිද ආයතනයේ තිබෙන. ඒ කියන්නේ තෝතාපත් විභාගයේ තියෙන කෙනෙක් ආපහු භාවනාවගියත් දෙන්නේ නැහැ. සත්‍යජන යන්ත වගේ ඒ හානභාගිය සංවේදන බලපානවා කියන අදහසක් තමයි තිබුණේ. පෙරවන් සරණයි. ඇතර මට කෞද්දරික වල මේ සදහතකුත් මම අතු කරන්න කලින් මිසින් ගෙන සේවන සම්පූර්ණ සඳහා සත්‍යතුම අපිට මතක් කරා ඇතරම ඒ කොටස් ටික ඒක ලෝමානස දාන්ත ආදි වශයෙන් මෙනෙහි කළපු යම් වික්ෂක් හොයෝ වික්ෂක් ඉති සෝතාපන්න භූමියට පත්ුණා. ඒක සෝතාපන්න පත්තියට පත්ුණා කියලා දැන් අපිට දැන් මේ වර්තමානයේ අපිට මේ ධර්මයේ නොඑක ආකාරකේ මතලා තියෙන මේ සාක්ෂිමේ දිනුවත් සමගම මේ මතුවේ නමස්කාරිත ප්‍රතිදාවට අපිට ඇහෙන දෙයක් තමයි මේ සරල කොටස් කියලා තියෙනවා. මේ විශේෂයෙන්ම ඔය කායගත සති කොටේ අපි කරලා තියෙනවා. ඒක සමථයට බර කොටස. මේකේ තියෙන ගැඹුරු වර්ගයක් මේ දැන් අපි කේසා ලෝමා කියන දේවල් උනත් ඇති බවට සංඥාවක් අරගෙන තමයි නිත්‍ය බවට අරගෙනයි අපි ඒකේ අනිත්‍යතාවය බලන්නේ. ඒක එකනම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මොකද නිත්‍ය සංඥාව තුළ ඉඳගෙන ආත්ම සංඥාව තුළ ඉඳගෙන මේක ආත්මයි කියලා හිතන ආකාරය පිළිබඳව ඒ වගේම මේ දහම ගැඹුරුයි. අපිට සාමාන්‍යයෙන් වචන මාත්‍රයේ සූත්‍ර දේශනාවක් කියවනදී තේරුම් ගන්න කොට ගැඹුරු දහමක් මේක තියෙන බව බොහෝ විට මත වෙන කරුණක්. ඉතින් ඒක නිසා මට තේරුණා ආජ සාකච්ඡාවේදී අමතක කරපු කරුණක් අනුව ඒක එහෙමම වෙනවද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට තේරෙන මට්ටමේ ඉඳන් අපි ධර්ම ශ්‍රේණිය ඉඳලා කායගත සතිය වුණා මේ ඉරියව් පැවැත්වීම ගැන එතකොට මේ ප්‍රතිස්කුණක කොටස් ගැන ඒ විදිහට බලන එක ඇත්තටම බුදුජානක මහත්මයා දේශනා කරලා තියෙන්නෙම නිබ්බාන සත්‍ය ක්‍රියාවයි කියන එක. එතකොට ඒක පූර්ව ප්‍රතිපදාවක්ද ඇත්තටම ඒකමද ප්‍රතිපදාව කියන එක ගැන පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒකටත් ආදෝක්‍යයක් ලබා ගත යුතුයි. මම දවර්ත මහත්තයාට කෙටියෙන් යොබෙන්න දවර්ත මහත්තයා උස්මාට ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරලා අපි තවත් කල්යන මිත්‍රයන් කියන්නේ ඉතිරුවන් තමයි. ඉතින් වසන ජයන්ත මහත්තයා සමායන මේ අපි කෙලිම කල්යන මිත්‍රයන් කියන්නේ මේ පිළිබඳව. හොඳයි. එන මහත්තයා මම උස්මා කියන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් කියන්නේ මම අහුවා. හොඳයි මම දැනට යන හතංග මහත්මයාට මෙන්න ඔතමට පුළුවන් දැන සාකච්ඡා දෙක තියෙන හතංග ඒක තමයි ජයන්ත මහත්මයා මම පොඩ්ඩක් ඉවි ඉන්නේ කතා කරන පස්සෙන් කිසිම කියන්නු පස්සෙ සම්බන්ධ වෙන්න පුළුවන් තරම. මම මතක කරගන්න ප්‍රශ්න තමයි අපිට මේ සාක්ෂණ දිනුවක් සමග නොයෙකුත් ආකාරයේ කල්‍යාණ මිත්‍රයෙකුත් හමු වෙනවා. ඒ වගේම නොයෙක් විදිහේ ධර්ම දේශනාවලින් මම සදම් සාකච්ඡාවල සම්බන්ධ වෙනවා. ඒ අවස්ථාවේදී කියන දෙයක් තමයි විශේෂයෙන්ම සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති කොටසේ කියන ඇතැම් දේවල් පූර්ව ප්‍රතිපදාවක් පමණයි. ඒක ඒ විදිහටම ගත්තොත් ඒක නෙවෙයි නියම මාර්ගයේ වැඩීම. සම්මා දිට්ඨියට පත් වෙනවා නම් ඒක වඩා දෙයක් නොමින් දැනගෙන කළ යුතුයි කියන කාරණාව. ඒ වගේම අද සාකච්ඡාවේ මතුවියක් තමයි දෙතිස්කුම් පාදී කොටස් මෙනෙහි කිරීමෙන්ම සෝතාපන්න අවස්ථාවට පත් වෙනවා කියන එක. ඉතින් ඒ දෙක අතර වෙනසක් තියෙන බව තේනවා. ඒ කියන්නේ ඇතැම් විට කියන මේක මතු පිටින් කියන දේට වඩා ගැඹුරින් දෙයක් තියෙන එක තේරුම් ගත යුතුයි කියලා. ඒ පිළිබඳව මතම නිරාකරණය කරගත යුතු තැනක් මතු කරගන්නයි උත්සාහ කරේ. ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳව එහෙම දෙයක් ඔබ දැනලා තියෙනවද? සමහර විට ටිකක් අතරමං වෙන ගතියක් වගේ තියෙනවා. ඒ විදිහට විවිධ විදිහේ අදහස් ප්‍රකාශ වීම නිසා මේ කරන දේ හරිද වැරදිද කියන විචිකිච්ඡාකාරක හැඟීම් පවා අප කල්යාණ මිත්‍යාන් අතර ඇති වූ බව මට පසුගිය දවස්වලදී දැනගන්නත් ලැබුණා. ඒකට ආලෝකයක් ලබා ගැනීම සඳහා මටත් ආලෝකයක් ලබා ගැනීමට අනිත් කල්යාණ මිත්‍යාන්ට ආලෝකයක් ලබා ගැනීම සඳහා මේ ප්‍රශ්නේ මතු කරේ. අපි කොයි ආකාරයෙන්ද ඒක වටහා ගන්න ඕනේ? අත්‍යවශ්‍යම මේ කායගත සත්‍ය කියන්නේ పూర్ව නැත්තම් මේ මගට යන්න කලින් හවත් නැත්තම් අපි ඉවත් එහෙම ඒක නිවන් මාර්ගයට කලින් පූර්ණ කරපු කඩයුතු දෙයක්. නැත්තම් ඒ නිවන් මාර්ගයේම කොටසක්ද කියන එක ගැන අපිට નિවර්ධීව වටහා ගැනීමක් අවශ්‍ය කරන සත්‍යයක් උදා වෙලා තියෙන බවක් තේරෙනවා. ඒකයි අපිට ලංකාවේ යන්ත්‍රවත් සමායන දැන් මම මේ උදාවදී අපිට දෙන පොඩි කතා අපිට කතා කරමු. යන්ත්‍රවත් ඒ කියන්නේ දැන් අපි මම සමායන මම ගන්නෙදී හුඟක් සරලව දෙන්නේ සමානට ගන්න. ඒ නිසා සමායන වල වැඩි විදිහට ගන්නවා නම් දැන් අපි කොහොමද අපි මේ පොඩි කාලේ නම් ඉගෙනගෙන දැන් විශ්වවිද්‍යාලේ ගිහලා උපාධියක් ගන්න හදන මනුස්සයා PhD එකක් ගන්න හදනවා කියන එකද? එයා ඉන්නේ 8 9 10 පන්ති වල නම් එහෙම ඒක පව කරන්න තියන්න බෑනේ කොහොමද PhD එක ගන්න? ඒතකොට මේ මනුස්සයා එයා ඉන්නකොට බෑ PhD එක නහලා තිනවා PhD එක දන්නවා PhD වල ලොකු කියලා හිතන් ඉන්නවා. ඒ ඔක්කොම තියෙන කෙනා මේ නමුත් 8 9 පන්ති වල ඉන්නේ 8 9 පන්ති වලට යන්න බෑ. දැන් ඇයි පොඩි මට හිතන පොඩි බයක් ඇති වෙලාද තමන් ඉන්නේ අර උඩ කොටසකද කියලා හොයනවා වගේ ගතියක් හින්දා වෙන්නේ නැතුයි කියන බය ඇති වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම මම කියන්න ගන්නේ ඔය පූර්ව ප්‍රතිපදාව වර්ෂාසියේ පසු ප්‍රතිපදාව හරි මොකක්ද කිව්වත් ඔය දැන් අපි මේ මෙතන ඉන්න තැන ඉඳලා අද සාකච්ඡාවේ මතුනවා වගේ මේ ඉන්න තැන ඉඳලා අපි කළ යුත්තේම මේ අපි මේ ධාතු වශයෙන් හෝ වෙන කුලි බංග කර කර බැලීමෙන් ඒ අවබෝධය ඇති කර ගැනීමෙන් යෑමක් නේද වෙන්න ඕනේ. ඒ වෙනකොට මේ යෑම තුළ නේද ඒක ප්‍රතිපලයක් හේතුඵල ධර්මයෙන් ප්‍රතිපලයක් ඇතිර නේද අපිට කිසියම් අවබෝධයක් ලැබෙනව නැ ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් අර වෙනත් සූත්‍ර වෙනත් තැන්වල කියනවා නම් කිසියම් ඉහළ මට්ටමක සම්මා දිට්ඨියක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි ලෝකෝත්තර ධර්ම එතන ගහා තමයි කියලා කියන කතාව ඔක්කොම හරි වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම වෙන්නේ මේ තුලින්ම නේද? ඇයි අපි හදිස් අපි මොකක් හරි එකක් කියුන්ස අපි අනේ අපි එතන දින්නේ මෙතන දින්නේ වෙන වල දේවල් හොයලා අර මේ අවස්ථාවේදී මේ තියෙන දේ නොකලින් දීමක් කරගන්න ඕනද කියන ගැටලුවක දා තමයි මට හිතෙන්නේ. මම පෞද්ගලිකව නම් වෙනවා මේ තමන් ඉන්න තැනම ඉඳලා ඒ කියන්නේ ඉන්න තැනම ඉඳලා කියන්නේ මේ මෙතෙන්ට ගැලපෙන දැන් මත් දැන් මෙතෙන්ද ගැලපෙන්නේ තාමත් කඩ බලන එක නම් තාමත් දෘෂ්ටි දෘෂ්ටි ගැතුම් මේ ඉන්න තැනම බලයි ඒක කලින් තුමයි නේද කියලා. හැබැයි සමාන ජයග්‍රහ තමයි වැඩි විදිහට දන්න ප්‍රශ්න ගැත්තේ. නෑ මම හිතන්නේ මම අදහස් කරපු දේම තමයි දවස් මහත්මයාත් ඇත්තටම මට ඒ විදිහට ඒක ප්‍රකාශ වුණේ. ඒ කියන්නේ තමන් ඉන්න තැන දැනගෙන ඒ කියන්නේ මොන තැනද තමන් ඉන්නේ කියලා දැනගෙන මේක අර ආරම්භයේ කියනවා වගේ ඒ තැනේ පටන් ගෙන ගැඹුරට යන ධමයක් තමයි තියෙන්නේ අනිවාර්යෙන්. ඒක ගැන මේකක් නෑ. නමුත් දැන් ඔතන ප්‍රශ්නේ තියෙන අපි ගැඹුර ගැන ගොඩක් කතා කරනවා මෙතන ඉඳගෙන. නමුත් එතන ඒ දෙක අතර තියෙන ලින්ක් එක අපිට මිස් වෙනවා. ඒ කියන්නේ මේක මේ පාරේ ගමන් කරන යුතු මාර්ගය පටන් ගන්න තමන් ඉන්න තැනම කියන එක තමයි අනිවාර්යෙන්ම තේරුම් ගන්න. يعني දැන් තමන් යමක් කරනවා නම් තමන් කායගත සතිය වඩනවා නම් යම් කිසි ගුරුවරයෙක්ගේ උපදෙස් අනුව හෝ යම් කිසි විදිහකින් තමන් බොහෝ දුරට අපි කරන්නේ ඒක තමයි අපි ගුරුවරයෙක් තෝරගන්නවා. ඒ තෝරගෙන ඒ කියන ආකාරයෙන් ඒ දේ කරගෙන යන එක තමයි මම සුදුසුකම් කල්යනා මිත්‍රව කරන්නේ. ඒ කරනකොට අපිට ඇත්තටම අහන්න ලැබෙනවා ඊට එහා හුඟක් ඈත තියෙන දේවල්. දැන් අපි උදාහරණයක් ඇවිත් ඉඳගත්තත් ධ්‍යාන සමාපස්ති පිළිබඳව හෝ නැත්නම් විශේෂයෙන් අරූපී ධ්‍යානවලදී වගේ අපේ සුතමේ ඥානයක් තියෙන නමුත් අපි ඒවා අපි හොඳටම දන්නවා අපි මෙතන මේ දේ කරොත් කවද හරි ඒක දිනු මට්ටමට යනකොට අතනට යන්න පුළුවන් බව දන්නවා. නමුත් ඒවා මතු කරන එක නිසා ධෛර්ය යුතු දෙයක් නෙවෙයි කරන කැණිලම් කරගෙන යන්න ඕනේ කියන අදහස තමයි ඇත්තටම මම තේරුණා කියන්නේ. නැත්නම් අන්තිමට ප්‍රපංච ටිකක් විතරයි අපි එකතු කරගන්නේ. ඒ නිසා දිනියුක්ක් නැහැ මේක විශ්වාසයක් ඇතුව මේ ධම්ම මාර්ගයේ අනේකම තමයි කරන්න ඕනේ කියන එකම තමයි ඇත්තටම කෞද්දිකව වැටෙන්නේ. ඒක තවදුරටත් සල්ලන් මිත්‍රෝත් එක්ක සාකච්ඡා කරමින් මේ යම් කිසි විශ්වාසයක් ගොඩනගා ගත යුතු බවක් තමයි මට තේරෙන්නේ. ඉතින් සල්ලන් මිත්‍රෝත් කොම්බියුත් කරන්න මේ පිළිබඳවත් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා තිබුණා. සරලවම හිතාමේ අනේ එහෙමයි අපි ආ කල්යනා මිත්‍රන්ට යූට් එක නම්බර් එක ඕනම කෙනෙකුට පුළුවන්. දැන් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා නම් වලින් කිය කී යන්න නැතු ඉන්න මොකද ඒකට කප්පිය අපස්සාර පත් වෙනින්ද යූට් එක දාම අපි කතා කරන්න ඕන කියලා ඒක කරන යනවා. අනේ දැන් මම ඇත්තම අර කලින් අහපු ප්‍රශ්නයක් තිබුණා නේ මේ ඒක මම මේ හිතාගෙන ඉන්නේ කිය මම මේ යන්න දන්නේ ඒක හරියට දැක්කේ නැහැ හරියටම. දැන් ඔබතුමාගෙන් අර මම අක්කායි දිච්චි ගැන කියනකොට වන්නේ මේ මොකක්ද මම මෙහෙම ගන්නවයි කියලා. ඇත්තටම මට හිතෙනවා මම ගන්නව නෙමෙයි ඉතින් ගැනෙනවා. ඒ ගැනෙන කොට අපි අර විද්‍යාකාරයක එක ස්ථානයක ඉන්නවා කියලා අපතර මල කියන උත්තරේ ගත්තොත් මේ එතකොට මල කියලා මම ගන්නව නෙමෙයි. මලම දකින්නකොට දැන් මල කියලා දැක්කාම මම අපි ඉන්නේ අර පංචපාදවස්තන්දී අක්ක මේ සංඥා. ඒතරෙ එක්කෝ ඒ සංඥාවේ හතර ආකාරයක කියන සංඥා කියන්නේ මල තුළම මම ඉන්න මම මාතුල මල තියෙනවා. එහෙම නැත්නම් එහෙමනම් මම කියන්නේ මල නැත්නම් මල කියන්නේ මම කියන ඔය හතර ආකාරයේද ඒ හතර ආකාරයෙන් එක tangent තමයි අපි ඉන්නේ. නමුත් මට හිතෙන්නේ අපි කොතනකද ඉන්නේ කියන දේ ඊට පස්සේ අපි මල ලක්ෂණය කියලා හිතනකොට කියන්නේ සුඛ වේදනාවක් ආවොත් අපි ඊට පස්සේ ඒ සංඥාවේ පිටට ගිහිල්ලා වේදනාවේ ඉන්නවා. ඒ වේදනාවේ අර හතර ආකාරයෙන් එක tangent ඉන්න පුළුවන්. නමුත් මට හිතෙන්නේ අපට ඒක අදාළ නැහැ. අපි දැනගෙන තියෙනෝනේ මේ මම කියන තියෙන ඔය විද්‍යාකාරයෙන් කොහෙද දැනග? හැම වෙලාවෙම ඒ විද්‍යාකාරකෙන් දැනගෙන තියෙනවා. නමුත් අපිට කොතනද ඉන්නේ කියන එක අපිට හොයන්න අදාළ නැහැ. මොකද නමුත් ඒක තමයි අපි අපිට අදාළ වෙන්නේ අපි අර සත්‍යය නැති වෙන මොකද දැන් අනිත්‍ය දුක් අනාත්ම අනාත්ම කියන සංකල්පයට එනකොට අපිට දුකක් වේදනාවක් එනකොට මේක මම නෙමෙයි කියන එක දැනගන්න තමයි මේ පුදුහඳුන මතට අපිට ඒ වගේ දේශනාවක් කරලා තියෙන්නේ. නමුත් අපි ඒක හොයන්න ඕනේ නැහැ කියන එක මම මගේ ඉතින් මම ඉස්සරින් ඉන්න ක්‍රමය හරියට නැහැ. ඉතින් අර දැන් අර ජයන්ත මහත්තයා ඊට පස්සේ කතා කරා වගේ අර අනුපූර්ව ප්‍රතිපදාවේදී මේ දුන්නාට මේ දේශනා කරලා කියන්නේ අපිට පිටකට පස්සේ ආපු දැනගදී ඒක විසඳ ගන්න විස්සක් හරියන්නේ අපි ඒක හොය හොයලා ඒකම හොය හොයින් කියන්නේ තේරුමක් නැහැ වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඉතින් අපි කරන්න ඕනේ සාමාන්‍ය ඉදිරියට ජීවිතේදී කරන අපේ භාවනාව මොකක්ද? එක්ක කායන පස්සනාව හරි ඉස්සන් පත්‍රාවකින් හරි අපිට ඒ ඒ ඒ ඒ වෙලාව අපි ගන්නවනම් එකතුට ඒ කියන්නේ ඉදිරියට ජීවිතේ මොහොන පාන වෙන يعني විවිධ අවස්ථාවලදී අර කියන කාර්යය මතු කරගෙන අපිට ඒකෙන් කවදයකට පත්තිරීමේ හැකියාවක් තියෙන කියන එක මට තේරෙන්නේ. ඒක හරියට නැහැ. මේ ඒක මගේ හැඟීම කියලා මම මේ කොට කියන්න උත්සාහ කරේ. තේරුණා නැත්නම් මම කි. සල්චල් තේරුම් ගන්න මාත් බොම්පින් තේරුණා අපිට. ඔව් අපි මං හිතනවා කාලෙක ගැන ඉතින් ජයතු මහත්තයා පිළිගන්න ගෞරවණීය සත්‍යතුමාගේ මුණු තමයි 10කට කලින් තියෙන නිසා සත්‍යතුමානේ මේ ඒ තුමත් අනුමාතම සුබ කාරණාවනු තිත් ප්‍රජාන්ත මහත්මයා උතුම් කාරණාව පිළිබඳව පොඩ්ඩක් කතා කරමු පිළිවන් සර්. මම අසංකත මාර්ගයේ බුදුහාමි කිය මං අසංකත මාර්ගය දේශනා කරනවා. ඒ තමයි කායගත සති. කායගත සති සූත්‍රයේ કોઈ අප කායගත සති කියලා දැනට පාසියෙන්න ශරීරයේ ව්‍යුහේ නිර්මාණයේ ටික බල විතරක් නෙවෙයි තමයි තියෙන්නේ. කාය වැඩ කරන ඕන විදිය. එතකොට ශරීරය බෙදලා බලනකොට එකක් තමයි දෙකෙන් කායගත සති සූත්‍රය කියලා එකක් තියෙන එක දෙකින් ගොඩක් වෙලාවට හැමතිස්සෙම කියන්නේ මේකේ ජීවිත සරසංකප්ප නැති වෙලා යනවා. ඒ කියන්නේ මේක අල්ලගන්නේ නැහැ කියනවා. ඒ වචන බල බිඳලා දැන් තියෙන්නේ මේක මත මේ මම එක්තරා වැදගත් වෙනම විශේෂම යුනික් පර්සනලිටි ඔෆ් එන්ටිටීස් කියන එක නැති වෙලා. මොකද දැන් සත්‍යපත්තන වගේ සූත්‍ර තියෙන්නේ දැන් ඉති අධ්‍යත්තං වා කායි කායාන පස්සී විහෙති. ඊට පස්සේ බහිද්ධා වා කායි කායාන පස්සී විහෙති. තමන්ට එතකොට අර පොදු බව තේරෙනවා. මගේ ශරීරයේ හැදලා තියෙන්නේ ඔය වකුගඩු කෙනාලු ආත්මා ඒ වගේ જાති. හදවත ලේ පොම්ප කරන්නේ ඔක්කොම જાති. අපි දරුවෝ ඉන්නවා නම් බිඳ ස්වාම පුරුෂයා ඉන්නවා නම් අනිත් පැවිද්දම පැවිද්ද ඉන්නවා නම් අනිත් යෝගී ස්ත්‍රී පුරුෂෝ බල්ල පරල්වල ඉන්නවා ඔය කාටත් ඔය ශරීර කියන එක නිර්මාණය වෙලා තියෙන මේකෙන් කියලා අර සුත්තල භාවයේ පිළිබඳ ඒ දෘෂ්ටිය ඉන්නේ මේක අර සංකතයේ විසින් සංකත කරපු දෙයක් කම්ම කර්මෙන් දැනිට වෙච්ච දෙයක් කියලා තේරෙනවා. මේක යනවා ඉතින්. එතකොට නමුත් දැන් කායගත සත්‍ය අස්කිනෝ පච්ච වෙච්ච කියලා ඒ විදිහට බැලුවොත් එහෙම ඒක බොහෝ විතර කාම සංකප්ප අඩු කරගන්නට රාග අඩු කරගන්නටම උදව් වෙනවා. නමුත් ඒක බලාගෙන ගියාම ඊට පස්සේ ධාතු මාත්‍ර වලට ඉන්න පටන් ගන්නවා. විශේෂයෙන් මේක බෙදලා බලන එකේ ඒක ගුණයෙන් අර කීව කල්යන මෙතුරිය කරේමේ ඒ ගුලි බව නැතිල ලිලි ගැත් ඉවිල ලිවිල යනවා. අර ලනුවක් හැටියට දැක්කේ ඒක අන්තිමේදී පොල් කෙඳිරේ දා. නැත්තම් නූල් පොටවල් හැටියට අපි දෙයක් නම් ඒක මට දැන් තේන්නේ ඔක්කොම එකට මම එකතනකින් කප්ල නූල්ටි ගලවනවා සතු නූල්ටි දැන් ඔක්කොම නිල් පාට නූල් කහ පාට නූල් ඔක්කොම ගලවනවා ගලවනකොට මේක අන්තිමේදී මේ සෙමර වලියක් වගේ තියෙනවා අනේවත් සත්තරන් කියලා මොට්ටියක් තියෙනවා මම ඊට පස්සේ සති සමාධි කියන ওই සතියේ යොක කරන් කායගත සති කියන්නේ මේක පිළිකුල් භාවනාවක් කියලා කිව්වොත් නෑ මේක අසති සමාධි කියලා ඔන්න මගේ ගෙදර තියෙනවා හොඳ තැනක මේක කොෆි ටේබල් එක ළඟම කොහේ හරි හොඳ තැනක මං තැන්පත් කරලා තියෙනවා මබුල් ෆොටෝ කිසිම තරවාරික අවස්ථාවක් දුටු පිළිමේ තියෙන හැට තමයි තියෙනවා සත්තරන් ලස්සන කලයක් මම ඔක පස්සේ බලනකොට මට ඒක සත්තරන්නේ නැති කියලා තේරෙනවා. මම ඕක අරගෙන බින්දිනවා. සති සමාධි මිටි අරගෙන මං ගහම මේ හැම එකක්ම ඔන්නක බින්දල යන ඉස්සරෝ මිකයි ගහන්නේ. අන්න ඒ වගේ මේක සති පොළවේ ගැරුවාම මේ අරගෙන සමාධි පොල් මේකේ මට තේරෙන්න ඊට පස්සේ මේක අපෝ ඉතින් ගැලවිලා කැඩල ගුළු කැරි නිදීන්නේ කියලා. එතකොට මට තේරෙන මෙච්චර කලක් මේකනේ අල්ලගෙන ඉන්නේ. අර භික්ෂු වහන්සේලා සමාධිය කියන්නේ අර මේ දොරකොල කොලයක් අල්ලගන්න ඒක අන්තිමේදී කියොත් එහෙම බොරු මණිකක් නැතවද මේ දැන් මේකේ නැයින් කරපු දෙයක් පාවිච්චි කරන්න නැහැ කියලා කියවුවා මම ඒක ඉවරයි ආදී ඒක තල්ලගේ හිත අගේ දීප වගේ දැහැලයක් තවත් කට බැලුවා මට පේන ඊට පස්සේ මේක කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කියනවා මම ඒක තව දෙයක් එක්ක දවස් කිහිප දෙයක් කරලා තවත් දුවිලි දුවිලි දුවිලි බලපත් වෙනවා. ඉනි වගේ ශරීරයේ කියන එක අන්තිමේ දෙත්‍රිවිධ ධාතු මාත්‍රයක් ළඟ. සමහර ඒ තුලින් ආපු ආලෝකයක් ළඟ. අනන්ත විඥානයක් ළඟ ඉතුරු වෙන්න පුළුවන්. ශුන්‍යතාවෙත් ළඟ දැනෙන්න පුළුවන්. ශුන්‍ය මිදන් අත් වෙනවා අත් නිනවා කියලා. ඒක ඔස්ටි කීරියකට අහුවෙලා ඉඳලා සමහත් ඒක තියෙන්නේ අර ඒක සිස්ටම් එක කියන්න පමණයි සමහත්. ඒ සමහත් ජීනියස් කෙනෙක් නම් ග්‍රේඩ් 5ක් පාසල් කරලා අර දෙතුන්ලේ කොලේජ් යන්න පුළුවන් පීටි ගරවලන් අර 15 තියෙනවා. ඒක තමයි තියන්නේ. කින්සා මේක තර්කයටම දාන්න නැතුව බුදුහාමුදුරු කියන ආදරෙන් බුදුහාමුදුරගෙන ආදරය කියලා කරලා බලන්න පුළුවන්. ඔය දැන් ඉත හැම දෙතුන් මහන්නත් එපා දැන්. මේ කියනේ වුණොත් ගණන් ගන්න එපා. ඒ තාක්ෂණ ගන්න විතර යෝ. තවම උතුම් දේශනා ඔයත් හරහා යනවා දැන් ඔය. මහානිත් ඒ කාසත් වන්දනීය වූ ඒ කාසත් අගෞරව කරන නෙවෙයි. අදහස් වැඩි ඔළුව වැඩි කියන්නේ ඒක උඩ හරියට මේ න්ියුස් චැනල් 10ක් බැලුවා වගේ ඒකම එක එක වෙන එක එක විදිහට කියනවා. ඒ නිසා ඒවා තිබිච්චාවේ විශේෂයෙන් කිව්වා වේ අපිට තේරුණා මෙයා රසින් ඉඳලා කියන කච්චියක් ඉන්නවා කියලා. ඉතින් ඒවත් දැන් බඹරු වෙන්න ඕනද? බඹරු වෙනවාම තේරෙන්න කොයිද මලයි කියලා. කොයි වලද හොම් තියෙන්නේ කියලා. ඒක බඹරු වෙන්න හදන්න ඔක්කොම කලින්. බඹරු මල් වෙන්න එපාද? පෝච්චි වෙන්න එපාද? පෝප්ප වෙන්න. පෝච්චි වෙන්න හදන්න එපා මේ වතුර දෙදෙන. සමාවෙන්න මම පෝච්චියක් උරා නම් මම පෝච්චියක් වෙන්න සම්පූර්ණ උත්සාහ කරනවා. සතාව කවුරුත් තමා කියනත් කිවි අදහස බොහොම වැදගත්. පුළුවන් කියන අදහසකින් සක්කාය දිට්ඨිය කියන එක විනිවිද දකින්න පුළුවන්. කොතෙන්දද මං අහුවෙලා ඉන්නේ මේ? ඇයි මම සිංහල වෙලා ඉන්නේ? ඇයි මම බෞද්ධ වෙලා ඉන්නේ? ඇයි මම ලොක්කෙක් වෙලා ඉන්නේ? ඇයි මම උගතෙක් වෙලා ඉන්නේ? මං කියන්නේ process එක නෙමෙයි මං අහන්නේ කොහොමද ඒක උනේ මේ gedara මගේ gedurune කොහොමද මේ වකු ගැදුවේ මගේ වකු ගැදුවේ කොහොමද මේ මොලේ මගේ මොලේ උනේ කොහොමද මේ ස්නායු පද්ධතිය මේ සුසුම්නාව මගේ උනේ කොහොමද මේ පෘථිවියේ තියෙන හුලං ඕක ඇතුළට ගියාම මගේ හුස්ම උනේ ඇයි රසෝරිකී ප්‍රතිතියන ගැලුම් කෝටි කෝටි ගානක් වතුර ටිකක් තියෙන ඕක මගේ පයිත්‍යාරා ඇවිල්ලා නැත්නම් මගේ දුර්ලේස්වරා මගේ සිල්තරේ ආරයල්ද මගේ උත්පතෙන් උඹයි මගේ එක මේ ගලනාලේ දිගේ මගේ ආමාශය දිගේ මගේ ඉන්නේ කොහොමද එහෙම නැත්තම් කොහෙද මේ නිවිලන්තේ හැදෙන කිහිපුට් එකක් කොහොමද මගේ කට කියලා මගේ ඕජ සබ්බාටපත් වෙන්නේ මගේ රූපයක් බවටපත් තෙක්සාසුලින් ඉන්න කුකුලිතරේ ආරකිකරි නැත්නම් මේ කෙන්ටක් කෙවල ඉන්න කුකුලිතරි ඉතින් එයාගේ මුළු ජීවිතේම පරිත්‍යාග කරලා එයාගේ කකුල මගේ ස්කෙල් වල තාල බැදිලා වහම ඔක මගේ බඩට ගිහිල්ලා මගේ ශක්තිය උනේ කොහොමද අර ඇපල් කීතිය වොෂින්ටන් ඇපල් එක මගේ කතරා මගේ බඩට ගිහිල්ලා මේ මල්ලට ගිහිල්ලා මගේ උනේ කොහොමද ඒක හිතන්න ඕන දෙයක් අර පුංචි හාමුදුරන්ගේ දේශනාවට අහම් කන් දෙන්න ආයේ ඒ හොඳ භික්ෂුණන් හොඳ දේශනා ති සමහත් වඩා හොඳ වෙනුනේ හොඳ අයින් කරන්න. ඒක තනික රැඳෙන්න ඕන කියන නීතිය නැහැ. සුදු වැඳුම් තිබුණා ඒ බැංකු ගිණුම් තියනවා ඒ දිරිඳක් ඉන්නවා ස්විම් පූල් එකක් ඉන්නවා දරුවෝ ඉන්නවා හරි වැඩි වෙනේ කියලා ඒක තනකින් තෝරන ගැටියක් නැහැ. ඒ ආරාජ්‍ය ලෝකෙ කිමිදේ. ඊළඟ සති ගිලාන සූත්‍රය කියවෝ. මම හිතන මාන අතරේම සමාවෙන්නේ කිව්වන මට නම් කියාගත්තේ මගේ මොනිය. මොඩෝඩි හරහ යන්නතෝ. ඕකෙන් කල්යාණ මිත්‍රයාට සම්මා සම්බුදු සරණයි ප්‍රතක්ෂයන් වහන්සේටමමස්කාර දේවා පිටුනාහිත ප්‍රමාණ ප්‍රතිසින් කෘතඥතා පූර්වකමස්කාර සමය හම්බින්නේ නැහැ ආලාර කාලා වගේ උත්තරී ඕනතරම් පහළ දේවි අසිත කාල දේවලට ඕනතරම් පහළ දේවි ලෝකේ මේ රහස මෙන්න මේකයි මේ මුළු විශ්වයේම තියෙන මැෂින් එක වැඩ කරන්නේ මේකයි කියලා. ඔක්කොම තියෙන මැෂින් එක හරගෙන අනිත් ඒකට වඩා වෙන විදිහට පින්නේ සිද්ධාර්ථයන් වහන්සේ සම්මාසයට අපි අත්මාන ප්‍රතිති කෘතඥතා පූර්වක පහනපත්තු කරනවා. මේ කෘතඥතාවෙන් පහනපත්තු කරා. ලංකාවේ පහනපත්තු කරමින් දැනේ ජනසාරප්ප කියන්න ඕනේ. කෘතඥතා මුන්ටක පූජා කරන්න මේ කබල්සයි මේ පකුගඩු වෙනහලු ඊට පස්සේ කශේරුකා ඒ වගේ මේ ශරීරය නමල දරිස්ත කිවිල්ල වෙන්න කියලා උත්සාහ කරනවා කියන්නේ නැහැ. ඒ සාලෝහානගතන් කාපිච්ච ශරීරය උත්ේකින් එන ඉමෝෂන් එකේ බැතිසිතේ කෘතඥතාවය වැඩගත්තු. ඒ ග්‍රැටිටියුඩ් එක වැඩගත්තු. අන්තිමේ විතර වෙන්නේ ඒක ග්‍රේට්ෆුල්නස් එක. සත්‍යාවබෝධී ලෝකයේ ගැන පාපිස්ස ගැන පව එක හසු එක්ක න ලෝන් කාර්යය මේකත් වෙන මෙන්නේ කෙරෙපොස් ඉරදී දෙකට තමයි ඉන්නෝ එනවා දස්සංගුත් සූත්‍රය සාකච්ඡා කෙරේ තපසති දෙකක් තියෙන ඊළඟ උපරේ ඉන්න කර්මියල හතරේ කොට සැපවත් වෙන්න හිතාගන්න කපිලවත් තිල කියෝ වගේ දාරුතුන් බුදාරුතුන් තුනන්සේට ප්‍රසිද්ධින් ළමේ ප්‍රසිද්ධින් ළමේ පුළුවන් අපට කරන්නට කා ජීවත් වෙනුන් අනු දැනුන් සහතික අවශ්‍ය නැහැ. අස්තියෝගේ ආස්වාස් ප්‍රස්වාස බලන්න අපෝගේ සතියේ ජීවිත ඒ භික්ෂුන් වහන්සේ නමක් ලැජ්ජා බයිබක ඊට පස්සේ නේ ඉන්ද්‍ර සංවාදී පස්සේ කියන්නේ ඒක බොහොම උතුම්කට කියන අයත් ඒවා. අනිත් අය ලවා කරවන්න නෙවෙයි. ඉන්නේ ඉතාලේ මාර්ගයේ කපටින් මේ ඉන්සියට පුළුවන්. ඒ පුළුවන් කියන අදහස තේනවා නම් බොහෝ දේවල් මගහැරලා ගියලා. ඊට පස්සේ බේදා හදා ගැනීම. මං ගත්ත විදිහටම නෙවෙයි සමහර කෙනෙක් කියන්නේ. පිළිගෙන ගන්න ඉසිදත්ත පුරාණේ මේ වගේ සමහර අය රාග බහුලයි සමහර දේශ බහුලයි සමහර අයට මෛත්‍රිය නැහැ සමහර අය ප්‍රඥාව තියෙන ඉතින් එක විදි සත් ඔක්කොම තත්කාලික වශයෙන් දොන්න මිනිස්කසුත් තියෙනවා ඒ වගේ කෝම සබර්ගස්නේ තේකසුත් තියෙනවා කෝ පොල්ගස්නේ වි ඉන්දිකසුත් තියෙනවා අපට සිත්තින කී ප්‍රොෆිටි තේ ප්‍රොෆිටිය දරන්තිය ඒ කොන දරන්නේ තෝන ලෝකේ ඇති නිසා අර සිත්කනාගිතේ විවිධ අත්යකට දරු කරන්නට අවබෝධය වෙන අපි දන්නේ නැහැ මම ඉන්දියාවෙන් ආවද කියලා කො කවුත් හන්නේ මම කියලා දරුවෝ දෙකක් තේ කිතු ඉති තියෙනවා සාති මුස්ලිම්ල ඉඳලාත් කොහොමද බිස්නස් කරපු කෙනෙක් නැත්තම් කල්ලාලා ඉඳලාවත් දන්නේ නැහැ. ආයෙත් ඉඳලාවත් දන්නේ නැහැ. සුදු ලෝකෙ ඉඳලාවත් දන්නේ නැහැ. ඉතින් මේ ඇවිල්ලා ඉන්න කතාව අර දුක් අසුරුවක් මේ ශරීරය